පින්තුනේ බුදුදහමට අනුව කෙනෙක් මිය ගියාම අපේ සිද කරන චාරිත්‍රයයි මේක. වෙනත් ආගම්වල අයත් ඒ ආගම්වලට අනුව තමන්ගේ මියගිය ඥාතීන් විවිධාකාරයෙන් සේපත් කරනවා. ඒ අතර බුදුදහම තුල තියෙන ලක්ෂණය තමයි කෙනෙක් මිය ගියාම ඒ මියගිය තැනැත්තාගේ ළඟ තිබෙච්ච යහපත් ගුණ අපි සිහි කරනවා. ඒ සිහි කරලා අපේ හිතේ ප්‍රසාදයක් ඇති කරගෙන එමියගේ තැනැත්තා වෙනුවෙන් පුණ්‍යානුමෝදනා කරනවා. ඉතින් අද මේ ගුණ සමරන සෙනවිරත්න මහත්මයා, තිස්ස සෙනවිරත්න මහත්මයා ගැන කල්පනා කරන විට විශේෂයෙන් ඒ ස්වාමි දියණිය හැටියට ලලිතා සෙනවිරත්න මහත්මියට, ආදරණීය දරු දෙපළට, ඥාතීන්ට එතුමාගේ ගුණ හුඟක් සිහිපත් කරගන්න පුළුවන්. විශේෂයෙන්ම ආදරණීය පියතුමෙක් වගේම දයාබර ගුරුවරයෙක් වශයෙන් සමාජයට මෙහෙවරක් කරපු මහත්මා කෙනෙක්, ඒ වගේම සිල්වත් ගුණවත් ජීවිතයක් ගත කරපු කෙනෙක්. ඉතින් එතුමා ජීවත් වෙන කාලේ දරුවන් හැටියට ඔබට ලබා දෙන්න පුළුවන් ඉහළම දායාදය පියතුමා ලබා දුන්නා. ඉතින් ඔබත් ඒ තාත්තා වෙනුවෙන්, අම්මා වෙනුවෙන් වාක් පින්දහම් කළා. ඒ අම්මා තාත්තට බෙහෙත් හේත් වලින් ආහාර පාන ආදීන් සංග්‍රහ කළා විතරක් නෙවෙයි, ඒ තාත්තගේ හිත සුවපත් වෙන්න නොයෙක් විදිහේ පින්දහම් කළා. විශේෂයෙන් රෝහල්ගත වෙන්න කලින්ම ස්වාමීන් වහන්සේලා වැඩමවලා ධර්ම දේශනා පවත්වලා ඒ තාත්තත් එක්ක භාවනා කරලා එතුමාගේ හිත දින වෙන විදිහට වැඩ කළා. රෝහල්ගත වෙලින් අවස්ථාවේදීත් එතුමාගේ හිත දින වෙන විදිහට එතුමාට කරන්න පුළුවන් ආගමික යුතුයකම ඔබ කළා. පින්නතුනි, අපේ ළඟම ඥාතිවරයෙක් මිය ගිහිපු අවස්ථාවේදී අපේ සිරිත තමයි ඒ ඥාති මිත්‍රාදීන් බොහෝ දෙනෙක් ඒ නිවසට රැස් වෙනවා. විශේෂයෙන් මේ වගේ පින්කමකට සහභාගි වීමෙන් අපි කොමක්ද බලාපොරොත්තු වෙන්නේ කියන එක මෙහිදී සිහිපත් කරගත යුතුයි. අපි මෙවැනි අවස්ථාවක ඒ ගෙදරට සම්බන්ධ වෙලා කැමිනිලා අපි පළමුවෙන්ම බලාපොරොත්තු වෙන දේ තමයි ඒ ගෙදර ඇත් එක්ක දුක බෙදා හදා ගන්න එක. ඒක තමයි පළවෙනි කාරණය. දෙවෙනි කාරණය තමයි ඒ මියගිය කෙනාගේ ගුණ සිහිපත් කරලා එයට පින් අනුමෝදන් කිරීම. අපේ හිතේ පින් සිටිවිලි පිරිසුදු කුසල චේතන ඇති කරගෙන ඒ සිත ඇති කර ගන්නා වූ කුසල සිටිවිලි ඒ මියගිය ඥාතිවරයාට අනුමෝදන් කරවීම. ඉතින් ඔබට මේ අවස්ථාවේදී පින් අනුමෝදන් කරන්න පුළුවන්කම තියෙන්නේ ඔබේ හිත මේ අවස්ථාවේක දිගටම මේ ධර්මයේ තුල පිහිටුවා ගන්නට ඕන. එහෙම වුණොත් තමයි මේක පින්කමක් බවට පත් වෙලා වඩාත් හොඳින් තමන්ගේ මේ යුතුයකම පින්කම සම්පූර්ණ කරා වෙන්නේ. එතකොට පින් අනුමෝදන් කිරීම දෙවෙනි කාරණය. තුන්වෙනි කාරණය මොකද්ද? තුන්වෙනි කාරණය තමයි මෙවැනි අවස්ථාවකට සහභාගී වීමෙන් අපට අපේ ජීවිතය ගැන මදක් කල්පනා කරලා බලන්න වෙලාවක් වෙනවා. අපි හරියට මහා මාර්ගයක වාහනේ යන අය වගේ. ඒ පාර යන අවස්ථාවේදී විටින් විට රෙඩ් ලයිට්ස් පත්තු වෙනවා. දැන් අපටත් මේක ඇත්තෙම අපේ ජීවිතයේ රතු ලයිට් එකක් පත්තු වෙච්ච අවස්ථාව. අපි බොහෝ විට ඉගෙන ගියා ගන්නකොට, නැත්නම් රැකි රක්ෂා කරනකොට, දරුවෝ හදනකොට අපිට බොහෝ විට අමතක වෙන කාරණා කීපයක් තියෙනවා. ඒ කාරණා තමයි අපි මහලු වෙනවා කියන කාරණේ අපට අමතක වෙනවා. ඒ වගේම මරණයටපත් වෙනවා කියන එක අමතක වෙනවා. අන්න එහෙම අමතක වෙච්ච කරුණ නැවත සිහිපත් කළ දෙන අවස්ථාවක් තමයි මේක. විශේෂයෙන්ම දරුවන් හැටියට ඔබ, ඔබේ තාත්තා ඔබ කුඩා කාලේ දැක්ක නේද? ඒ දකිනකොට මේ පින්තූරේ හිටිය වගේ බොහොම ලස්සනයි නේ. ඒ තාත්තා එහෙම ලස්සනට ඉන්න කාලේ ඔබ කුඩා කාලේ ඔබ දිහා බලලා ඔබ ඇති දැඩි කළා. ඔබ පෝෂණය කළා. ඒ තාත්තා ඊට පස්සේ තමන්ගේ ශරීරයේ දිහා නෙවෙයි බැලුවේ, ඔබ දිහා බලාගෙන හිටියේ. ඔබ උස් මහත් වෙනවා දිහා බලාගෙන සතුටු වුණා. සතුටු වෙනත් එක මොකද තාත්තට උනේ? තාත්තා ටිකෙන් ටික වයසට ගියනේ. තාත්තා ටිකෙන් ටික එක්තැන් වුණා. එතකොට මෙන්න මේ යථාර්ථයම තමයි ඔබටත් තියෙන්නේ. ඔබ විවාහ වෙනකන්, දරුවෝ ලැබෙනකන් ඇතැම් විට ඔබ දිහා තමයි බලන්නේ. හැබැයි ඊට පස්සේ ඔබට ළඟම ඥාතීන් ලැබුණට පස්සේ ඔබ අනිත් අය දිහා බලාගෙන ඉන්නේ. බලාගෙන ඉන්නකොට මොකද ඔබට වෙන්නේ? ඔබ ටිකෙන් ටික හැරමිටිය කරා යනවා. ඔබ ටිකෙන් ටික සුසාන භූමිය කරා ළඟාවෙමින් මේ ඉන්නේ. මෙන්න මේක තමයි ඇත්තටම අපේ ජීවිතයේ සිදුවන ඉරණම. මෙන්න මේක නැවත වතාවක් ඔබට සිහිපත් කළ දෙන අවස්ථාවක් තමයි මේ අවස්ථාව. මේක පින්නතුනේ අපේ ජීවිතේ යම්කිසි පරිවර්තනයක් වෙන නම් මේක හොඳම අවස්ථාවක්. බොහෝ දෙනා පින්නතුනේ ජීවිතේහි ආධ්‍යාත්මික ජීවිතේහි තමන්ගේ ගමන් මඟ වෙනස් කරන ප්‍රධානතම ස්ථානයක් තමයි තමන්ගේ ළඟම ඥාතීන් ලෙඩ දුක් වලටපත් වීම සහ ළඟම ඥාතීන් මරණයටපත් වීම. එතකොට තමයි ඇත්තටම තමන්ගේ ජීවිතයට මොකද වෙන්නේ කියන එක තමන්ට තේරෙන්නේ. එතකොට තමයි ඇත්තටම මේ ජීවිතයෙන් ඵලයක් ගන්නට බොහෝ දෙනෙක් පෙළඹෙන්නේ. ඉතින් මේ මරණය සිදුවෙහිම ඔබටත් ඔබේ ජීවිතය ගැන නැවත වතාවක් සිහිපත් කරලා බලන්න ඔබට හොඳම අවස්ථාවක්. ඒ පියතුමා ඔබව හැදුවා, දේපලාදිය දිනු කළා. ඒ වගේ මෙතුමාට කියලා ශරීරයක් තිබුණා. ඒ කිසිඳු දෙයක් මේ මිහි මත තියලා ගියේ නැහැ. ඒ සියල්ලක්ම අත්හැරලා ගියේ. එතකොට අන්න එහෙම අත්හැරින දවසට ඔබ කල්පනා කරලා බලන්න මොහොතකට හරි ඔබට මේ ඉන්න ගෙදරින් හිත හදාගෙන ඇස් දෙක පියාගන්න පුළුවන්ද කියලා. ඒ අත්හැරින දවසේදී ඔබේ දරුවට එක, ඔබේ ඥාතීන්ට එක විතරක් නෙවෙයි, ඔබ අවුරුදු 50ක 60ක 70ක ගොඩනගාගත් ඔබේ ශරීරයත් ඔබට අහිමි වෙන අවස්ථාවේදී හිත හදාගන්න පුළුවන්ද කියලා දැම්ම බලලා තියන්න. හැබැයි අවස්ථාව ලං වුණාට පස්සේ හිත හදාගන්න බෑ. ඒකට කලින් අපි සෝදානම් වෙලින්නට ඕන. බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ අන්න ඒක අපට කලින්ම සිහිපත් කළ දෙන අවස්ථාව. බුදුහාඳුර සඳහන් කළා උන්වහන්සේගේ ධර්මය අනුව සම්පූර්ණම අපේ ජීවිතයට ලබා දෙන්නේ ජීවිත අවබෝධය. ඇත්තටම අපේ ජීවිතයට මොකද්ද වෙන්නේ කියන එක තමයි බුදුහාඳුර අපට පෙන්වා දුන්නේ. පින්නතුනේ ධර්මය අනුව බලන විට පේන ප්‍රධානතම කාරණයක් තමයි මරණයට පත්වන බොහෝ දෙනාගේ ප්‍රධාන ලක්ෂණ දෙකක් තියෙනවා. එකක් තමයි හොඳට කුසල කරපු අය හොඳ තැන්වල ඉපදෙනවා. ඒ වගේම ජීවිතේ හුඟා කඩුපාඩු වෙච්ච අය මරණයෙන් පස්සේ දුගතිගාමී වෙනවා. මේ දෙපැත්තට යන්නේ බොහෝ වෙට 140ක විතර පිරිසක්. 160ක විතර පිරිසක් මීට වඩා වෙනස් ස්වභාවයක් තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි පින්නතුනේ. එයා එකපාර තීරණය කරන්න බෑ යාට යන තැන. එයා ඇතමිට තාවකාලික ආත්ම භාවයක ටික කලක් ඉන්නවා. සමහර අන්තරාභවය කියලා කියන බුදුදහමේ අන්තරාභවයක් කියලා එකක් නැහැ. තාවකාලික ආත්ම භාවයක ඉඳලා ඊට පස්සේ යන තැන තීරණය කරනවා. මේ දෙපැත්තට වැනි වැනි ඉන්න අයගේ ලක්ෂණය තමයි ඒ අය බොහෝ විට මේ මට්ටමේ ඉන්න අවස්ථාවේ ස්වභාවය තමයි තමන් ඇසුරු කරපු දේපලවලට ඥාතීන්ට ලොකු ආසාවකින් ඉන්නේ. බොහෝ විට අපි හිතන්නේ ධර්මය අහනකොට අපාගත වෙන්නේ ප්‍රාණඝාතය කරලා සොරකම් කළේ වගේ දේවල් වලින් කියලානේ. එහෙම වෙන ස්වභාවිකුත් තියෙනවා. නමුත් පින්නොතුනි වැඩිපුර සිදුවන ස්වභාවය මොකද්ද? බොහෝ දෙනෙක් මනුස්ස ලෝකයෙන් පල්ලෙහාට යන්නේ කුමන හේතුවෙන්ද? සොරකම් කළවත් ප්‍රාණඝාතය කළවත් නෙවෙයි. එහෙනම් මොකෙන්ද? බොහෝ දෙනෙක් මනුස්ස ලෝකෙ අහිමි වෙනකොටම එයින් පහළ තැන් වලට යන ප්‍රධානතම කාරණයක් තමයි ඒ තැනැත්තාම තමන්ම ජීවත් වෙන කාලේ හරියම්බ කරපු ධනය, දේපල, පෝෂණය කරපු දරුවෝ මේ ඇකරි ලොකු ආශාවෙන් බැඳීමේ. යන්නේ කොහටද? යන්නේ ප්‍රේත ලෝකෙට යන්නේ. මෙන්න මේක තමයි පින්නොතුනි ධර්මයෙන් පේන ඉතාම පැහැදිලි කාරණේ. මෙන්න මේ අනතුරින් වළක්වන එක තමයි බුදුදහමේ පළවෙනි පියවර වෙන්නේ. අපි ජීවත් වෙලින කාලේ අධ්‍යාපන කටයුතු කරද්දී, රැකිරක්ෂා කරද්දී, සමාජයට, රටට, ලෝකෙට සේවය කරද්දී ඒ සේවය කරන වගේම අපේ ජීවිතය ගැනත් අපි බලන්නට වෙනවා. අන්න ඒකට තමයි බුදුදහමේ මුලින්ම අපට මඟ පෙන්වීම ලබා දෙන්නේ. විශේෂයෙන්ම පිනතුනේ කෙනෙක්ගේ ජීවිතයක් සඵල වෙන්නට හේතු වන කාරණා අතුරින් බුදුරජාණන් වහන්සේ ප්‍රධාන වශයෙන් දේශනා කරන්නේ ආරම්භක පියවර හැටියට කෙනෙක් මේ ජීවිතය සාර්ථක කරගන්නට අධ්‍යාපනය දිනු කරගන්නට ඕන. ඒක තමයි පළවෙනි පියවර. ඒ වගේම ආර්ථිකයෙන් දිනු වෙන්නට ඕන. ඒ වගේම සෞඛ්‍යයෙන් දිනු වෙන්නට ඕන, සදාචාරයෙන් ජීවත් වෙන්නට ඕන. මේක තමයි ධර්ම මාර්ගයේ පළවෙනි පියවර. යම්කිසි කෙනෙක් පරලෝ ජීවිතයක් විශ්වාස කළා හෝ නොකළා හෝ මේක තමයි බුදුදහමෙන් පළමුවෙන්ම පෙන්වන මඟ පෙන්වීම. සිංහල වද සූත්‍රය, ව්‍යග්ගපජ්ජ සූත්‍රය මේ ආදී තැන්වල බුදුහාඳුරෝ පැහැදිලිම සඳහන් කරනවා මේ ගත කරන වර්තමාන ජීවිතය සාර්ථක කරගන්නේ කොහොමද කියලා. ඒකේ පළවෙනි අංගය තමයි අධ්‍යාපනයෙන් දිනු වෙන්නට ඕන. ඒ වගේම මේ අධ්‍යාපනයට අනුව දැහැමි රැකියාවක යෙදෙන්නට ඕන. දැන් ඔබේ පියතුමා පින් වැඩෙන රැකියාවක් කළේ ජීවිත කාලයෙම ගුරු වෘතිය. ඒ වගේම වෛද්‍ය වෘතියත් පින් වැඩෙන වෘතීන් විදිහට සැලකනවා. ඒ විතරක් නෙවෙයි පින්තුනි, ආරක්ෂක සේවයත් රටට ලෝකෙට යහපත සිදුවන දෙයක් හැටියට බුදුදහම අගය කරනවා. රාජ්‍ය සේවය, ආරක්ෂක සේවය දැහැමි දෙයක් විදිහට බුදුදහමෙන් අගය කරනවා. මොකද සමාජය තුළ නීති හා සාමය ස්ථාපිත කරොත් තමයි ලෝකයේ මිනිසුන්ට දිග කලක් යන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා ධර්මයේ දුරු කරලා ධර්මයේ ස්ථාපිත කරන්න රාජ්‍ය සේවය බුදුදහමෙන් අගය කළා තියෙනවා. සින්නතුනේ මෙන්න මේ කරුණ වලින් අධ්‍යාපනයෙන් දිනු වෙන එක, ආර්ථිකයෙන් දිනු වෙන එක, ආර්ථිකයෙන් තමන් මිල මුදල් උපයනකොට තමන් නිතරම කල්පනා කරන්න ඕන තමන් මේ උපයන ධනය දැහැමි උපයන දෙයක්ද කියලා. දැන් මේ රටේ හිටිය ජනාධිපතිවරේ, ඒ ජනාධිපතිවරයාගේ පුතාගේ ගුරුවරයාට ලිපියක් ලියනවා. ඒබ්‍රහම් ලින්කන් ලිපියක් ලියන එක ලෝක ප්‍රකට ලිපියක්. ඔහු කියනවා තමන්ගේ දරුවගේ ගුරුවරයට කියනවා, ගුරුතුමනි, නොමිලේ ලැබෙන ඩොලර් 100ට වඩා මහන්සියෙන් උපයන ඩොලර්ස් 5 වටිනාකම මගේ දරුවාට උගන්වන්න කියලා. පින්නතුණීට කලින් බුදුහාඳුරෝ ධම්මිකේහි ධම්මලද්දෙහි කියලා තියෙන්නේ. අපට බෞද්ධ සාහිත්‍ය තුළ මේකට හොඳටම උදාහරණ තියෙනවා. දැහැමි බව කියන එක ඉතාම වැදගත් දෙයක්. ඒ දැහැමි රූපයන ධනය හුඟක් බරයි පින්නතුණී. ඒකෙන් යොදවන දේ හුඟා යහපත පිණිස පවතිනවා. ඒකෙන් කරන පින්කමක් බොහොම වටින පින්කමක් විදිහට සැලකෙනවා. ඒ වගේම සෞඛ්‍යයෙන් දිනු වෙනට ඕන කායික සෞඛ්‍ය විතරක් නෙවෙයි මානසික සෞඛ්‍යනොත් අපි දිනු වෙනට ඕන. මනස නිරෝගීව තියාගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෙනෙකුට ඕන නම් කායිකව අවුරුදු 100ක් නිරෝගී වෙන්න පුළුවන්. ඒක අමාරු දෙයක් නෙවෙයි. නමුත් මගඵලලාභී උතුමකු හැර එක මොහොතක්වත් මානසිකව නිරෝගී ඉන්න අය අඩුයි කියලා. ඒ නිසා අපේ හිතේ නිතරම අවිද්‍යා සහගත හිතකින් නම් ඉන්නේ ඇත්තටම පින්නතුනේ අපි නිරෝගීව නෙවෙයි ඉන්නේ. ඒ කරුණ අපි ඉදිරියේ ටික ටික විස්තර කරනවා. ඊළඟට පින්නතුනේ සදාචාරවත් ජීවිතයක්, දැහැමි ජීවිතයක් අපි ගත කරන්න ඕන. මෙන්න මේ කරුණ හතර බුදුරජාණන් වහන්සේ ඊට අදාළ දේශනා රාශියක් ත්‍රිපිටකයේ පුරා තියෙනවා. මේක තමයි පළවෙනි පියවර. මෙන්න මේ දේ සාර්ථක වෙච්ච කෙනා තවත් ඉදිරියට යනවා. ඉදිරියට යනකොට ਉਹ ධර්ම ශ්‍රවණය කරනකොට ඒ ධර්ම ශ්‍රවණයෙන් පළමුවෙන්ම ලැබෙන අවබෝධය තමයි කර්මය පිළිබඳව අවබෝධය ලැබෙනවා. ඥානෙ නුවණ ලැබීමේ මුල් පියවර තමයි කම්මස්සකට සමාධිතිය කියලා කියන්නේ. ඒ මොකද්ද? අපේ හිත මුල් වෙලා කායිකව, වාචිකව, මානසිකව කරන ක්‍රියාවලට අනුරූපව ඒ කරන දෙයින් මානසික ස්වභාවයට අනුව තමන්ට සැප දුක් විපාක ලැබෙනවා කියන කාරණය. හිත අපිරිසිදුව යමක් කරනවා නම්, හිත අපිරිසිදුව යමක් කරනවා නම් කායික වාචිකව ඒකේ ප්‍රතිඵල අසතුටුදායකයි, ප්‍රතිඵල දුක් සහගතයි. යම්කිසි කෙනෙක් හිත පිරිසිදුව යමක් කරනවා නම් ඊට අනුරූප විදියට තමන්ට සැප විපාක ලැබෙනවා. මෙන්න මේ අවබෝධය ලැබිච්ච කෙනා පින්නතුනේ එතන පටන් හැකිතාක් දුරට හිත අපිරිසිදුන දේවල් වලින් මගහැරලා ඉන්නවා. මොකද යා කැමති නැහැ දුක් විඳින්න. පින්නතුනේ මේකේ දුක මරණයෙන් පස්සේ නෙවෙයි. බොහෝ දෙනෙක් අකුසලෙනි වලක ඉන්නේ එකෝ නීතියේ තියෙන බය නිසා, නැත්නම් මරණයෙන් පස්සේ අපාගත වෙන්නේ හින්දනේ. නමුත් පින්නතුනේ නෝ නැති කෙනා හැම වෙලේම දන්නවා මේ ජීවිත කාලෙම යාට දුක් විඳින්න වෙනවා හිත අපිරිසිදු යමක් කළොතින් කියලා. එනිසා හැකිතාංග දුරට හිත පිරිසිදුව තියාගන්න උත්සාහ කරනවා. ඒ විතරක් නෙවෙයි කුසල සූප සම්බදා කියපු විදියට පුලුවන් තරම් කුසල දහම් සිදු කරනවා. මෙන්න මේ සිදු කරන අතරේදී බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා නෝනති කෙනෙක් විසින් නිතරම මෙනෙහි කළ යුතු කාරණා කීපයක් ගැන. කාරණා පහක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. ඒ මොනවද? ජරා ධම්මෝ මෙහි ජරණ අනතීතෝති අබින්හන් පච්චයක තම්බං. මම මහලු වෙන කෙනෙක්, දිරාපත් වෙන කෙනෙක්, ඇඳට වැටෙන කෙනෙක් කියන එක නිතර මෙනෙහි කරන්න කියලා. පින්නතුනේ සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක ජීවිතය අසුභවාදී පැත්ත නේද කියලා. නමුත් වෙනතුනේ හිම නැහැ. මෙහෙම සීපත් කරන කෙනා තමයි වඩාත්ම සතුටෙන් ඉන්නේ. දෙවෙනි කාරණේ තමයි බුදුහාමර දේශනා කරනවා ව්‍යාධි ධම්මෝමි ව්‍යාධියෙන් අනතීතෝති අබින්හන් පච්චවේකි තමා. තමන් ලෙඩ දුක් වලට පත් වෙන්න පුළුවන් කෙනෙක් බව කල් තියාම සීපත් කළ තියන කියලා. සමහර ඇත්තන් පිනොතුනේ මේක කලින් හිතන්නේ නැහැ. ලෙඩක් වුණාට පස්සේ බොහොම කලබල වෙනවා. ඇයි යා ලෙඩ වුණාට පස්සේ ලොකු බරපතල ලෙඩක් මෙඩිකල් රිපෝට් එක ආවම කියනවා මන්නම් තුන් හිතකින්වත් හිතුවේ නැහැ මෙහෙම දෙයක් වෙයි කියලා. පිනොතුනේ ඔබ බෞද්ධයෝ නම් ඔබට එහෙම කියන අයිතියක් නැහැ. ඔබට නම් අඬන්න පුළුවන් ලෙඩ වෙලයි කියලා. නමුත් තුන් හිතකින්වත් හිතුවේ නැහැ කියන අයිතියක් නැහැ. ඒ විතරක් නෙවෙයි බුදුහම දේශනා කරනවා මරණ ධම්මෝම් හි මරණං අනතීතෝති අබින්නහන පච්චේ කිතම්මං. මම මරණයට පත් වෙන කෙනෙක් මරණේ නොයෙකෝ කෙනෙක් කියන එක නිතර සිහිපත් කරන්න කියලා. කෙනෙක් මරණාසන්න මොහොත ලඟ වුණාට පස්සේ බොහෝ දෙනෙක් කලබල වෙනවා පුදුම වෙනවා. අනේ මෙච්චරක් මට මැරෙයි කියලා මම නම් හිතුවේ නැහැ කියලා. තුන් හිතකින්වත් හිතුවේ නැහැ කියලා සමහර අය කියනවා. පින්නතුන ඕනනම් අඬන්න මරණයේදී දුකට. හැබැයි තුන් හිතකින්වත් හිතුවේ නැහැ කියලා නම් කියන්න එපා. ඇයි ඒක පින්නතුන බුදුහාඳුරන්ට කරන අගෞරවයක්. ඇයි ඒ බුදුහාඳුර කලින්ම කියලා තියනවා තමන් මහලු වෙන කෙනෙක්, ලෙඩ වෙන කෙනෙක්, මරණයට පත් වෙන කෙනෙක් කියන එක නිතර සිහි කරන්න කියලා කලින්ම කියලා තියෙනවා. ඇයි පින්නතුන මෙහෙම දේශනා කළේ? මේ දේවල් ගැන හිතේට දුක් වෙනද? දුක් වෙන නෙවෙයි පින්නතුන. මේවා හරියට තේරුම් ගත්ත කෙනා තමන් ජීවත් වෙන කාලේ මේ ශරීරය මහලු වෙලා ලෙඩ වෙලා එක්තැන් වෙන කලින් උපරිම ලෙස තමන්ට සමාජ වෙනුවෙන් කරන්න පුළුවන් යහපත කරනවා. ඒ විතරක් නෙවෙයි. තමන්ගේ මනස දිනු වෙන කරන්න පුළුවන් ඉහළම දේ මේ කාලය තුල තමන් කරනවා. හතරවෙනි කාරණේ තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සබ්බේතේහි මනා භවෝ නානා භවෝ විනා භවෝ අබින්හන් පච්චේකි තම්මං. තමන් කැමති සියලුම ප්‍රියමනාප දේවල් වලින් තමන්ට වෙන් වෙලා යන්නට සිදුවෙන බව සිහිපත් කරන්න කියලා. අපි කැමති ඥාතීන්, කිතවතුන්, දේපල විතරක් නෙවෙයි. අපි ජීවිතේ වඩාම කැමති මොකටද? ඔය තමන්ට තමන්ගේ ශරීරයට. ඒ ශරීරෙනොත් තමන්ට කවදා හරි දවසක වෙන් වෙලා යන්න සිද්ධ වෙනවා. හිතලද තියෙන්නේ? දැන් හරි පොඩ්ඩක් හරි හිතන්න. පින්නතුනි මෙන්න මේක හිතන කෙනා දාල යන දේවලට වඩා ගෙන යන්න පුළුවන් දෙයක් හස් කරගන්න ඕහු. පස්වෙනි කාරණේ තමයි කම්මස්සකෝම මේ කම්මදායාදෝ අබින්හන් පච්චේකි තබ්බං. අර ඔක්කොම දේවල් දාලා ගියත් යම් කිසි කෙනෙක් තමන්ට ඉන්නවා තමන්ට පිළිසරණට. ඒ මොකද්ද? ඒ තමයි කර්මය කියන කාරණය. තමන් කළා වූ කුසල අකුසල කර්ම තමන් පිටපස්සෙන් අත්නහර ගමන් කරනවා. සෙවණන් ලක්හා සමානෝ. මෙන්න මේට අදාළව පින්නතුනි ಭಾರತೀಯ සාහිත්‍ය එක්තරා කතාවක් සඳහන් වෙනවා. අපි මම හිතන්නේ කලනුත් එක සඳහන් කරලා තියෙනවා. එක්තරා ධනවත් කෙනෙක් හිටියා. මේ ධනවත් කෙනාට භාර්යාවන් 4 දෙනෙක් හිටියා. මේ 4 දෙනාට හොඳට සැලකුවා. හැබැයි සැලකුවේ පොඩ්ඩක් වෙනස්ව. ලස්සනම කෙනාට හුඟක් සැලකුවේ. ඊට වඩා ලස්සන අඩු කෙනාට ඊට වඩා අඩුවෙන් සැලකුවේ. හොමම ලස්සන අඩු කෙනාට හුඟක් අඩුවෙන් සැලකුවේ. එතකොට මේ තැනත්තා මරණාසන්න වුණා. මරණාසන්න වෙච්ච මොහොතේ අර භාර්යාවන් 4 දෙනාටම එන්න කිව්වා. එන්න කියලා අර ලස්සනම කෙනාට කියනවා මම ඔබට හුඟක් සැලකුවා, දැන් මාත් එක්ක යන්න එන්න සූදානම් වෙන්න කියලා. එයා මොකද කිව්වේ? මතක් කරන්න එපා මට නම් එන්න බෑ කියලා. අර හුඟක්ම සැලකපු කෙනා. ඊළඟට ඊට වඩා අඩුවෙන් සැලකපු කෙනා කිව්වා මං ඕනනම් එන්නම් ගෙදර වැට කඩුල්ල ළඟට යනකම්, ගේට්ටුව ළඟට යනකම් විතරක් මං ඕනනම් එන්නම්. එයින් එහාට නම් බෑ කියලා. හොඳයි කියලා ඊට පස්සේ ඊළඟට සලකු කෙනාට කිව්වෙන්න කියලා. එයා කියනවා මං ඕනනම් සුසාන භූමිය ළඟට යනකම් විතරක් එන්නම්. එයින් එහාට නම් බෑ කියලා. ඊපස්සේ අඩුවෙන්ම සලකපු කෙනා අහන්නත් කලින් කියනවා මම එන්නම් ඔයත් එක්ක යන්න කියලා. පින්නතුනි අපි ජීවිතේ වැඩිපුරම සලකන්නේ කාටද? ඔව් අපේ ශරීරයට, භෞතික ශරීරයට අපි වැඩිපුරම සලකලා තියෙනවා. අන්න ඒක මරණයත් එක්කම අපට අහිමි වෙනවා. ඊළඟට පින්නොත් දෙවෙනියට සලකන්නේ කාටද? දෙවෙනිට සලකන්නේ මේ ඉඩ කඩන් වලට, ගේ දොරට. ජීවිතේ වැඩිපුරම වියදම කරන එකටනේ කට්ටිය. ඒක සමන්ට වැට කඩොල ළඟට යනකම් විතරයි ඉන්නේ. එයින් එහාට ඒක පිට වෙන්නේ නැහැ. ඊළඟට සුසාන භූමිය කරා ළඟට යනකම් තවත් කෙනෙක් එන උදව්වට. ඒ කවුද? ඒ තමයි ඥාති මිත්‍රාදීන් ටික. අඬ අඬ එනවා. ඒ අය සුසාන භූමිය කරා එනවා. එයින් එහාට එන්නේ නැහැ. හැබැයි එයින් එහාටත් යන කෙනෙක් ඉන්නවා. කැමැත්තෙන් අපිත් එක්ක එන කෙනෙක් ඉන්නවා. ඒ කවුද? ඔය ඒක තමයි කර්මයේ මුල් වෙච්ච තමන්ගේ හිත. තමන් අඩුවෙම සලකපු හිත තමන් එක දිගටම යන්නේ නෝ. අපි හිතනවා අපි හිතට හුඟක් සලකනවා කියලානේ. පින්නතුනි මේ සඳහන් කරන ධර්ම කාරණා හොඳට සිහින් අහගෙන ඉන්න. මේ මුල් කරුණු ටික ටිකක් සරල තමයි. නමුත් ටිකෙන් ටික ගැඹුරට යනවායි. හොඳ අවධානයෙන් අහන් ඉන්නේ. පින්නතුනි අපි ඇත්තටම කල්පනා කරලා බලන්න වටිනවා අපි ඇත්තටම අපට සලකලා තියෙද කියලා. අපි හිතනවා අපි මෙච්චර පින්කම් කළා, හාමුදුරන්ට මෙච්චර සැලකුවා කියලා අපි හිතාගෙන ඉන්නවා. ඒ පින්කම ආනිසංසෝ අපට ලැබෙනව නැත්තේ නෑ. නමුත් අපි අවංකව කල්පනා කරලා බලන්න වටිනවා ධර්මානුකූලව ඇත්තටම අපි අපට සලකලා තියනවාද කියලා. පින්නතුනි අපි මේ සඳහන් කරපු ජීවිත අභියෝග ටික, මහලු වීම, ලෙඩ වීම, මරණය කියන මේ කරුණු අපිට අපේ ජීවිත තුල මුහුණ පාන වෙනව විතරක් නෙවෙයි, අපට අපි ළඟින්ම ඇසුරු කරන අනිත් ඥාති මිත්‍රාදීන්ගේ මේ අනතුරු වලටත් අපට මුහුණ පාන සිද්ධ වෙනවා. උදාහරණයක් ඇටියට මරණය කිව්වොත් අපට තම තමන්ගේ මරණයට ජීවිතේ මුහුණ පාන වෙන්නේ එක දවසකදී විතරයි. නමුත් අපේ ළඟම ඥාතීන් සිය ගානක මළගෙවල් වලට අපට යන්න වෙනවා. ඒ දුක් අපි විඳින්න වෙනවා. එහෙනම් පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අපි ලබා ගන්න දේ තමයි මෙන්න මේ ජීවිතයේ අභියෝගයේදී අපි කොහොමද සාර්ථකව මේකට මුහුණ දෙන්නේ කියන එක. කෙනෙක් මරණයට පත් වුණාට පස්සේ බොහෝ දෙනෙක් දුක් වෙනවා. ඇයි දුක් වෙන්නේ? ඒ දුක් වෙන්නේ Tamante ඒකේ නැතිවීමේ තියෙන පාඩුව, නැත්නම් යා දකින්න නොලැබීමේ තියෙන විරහ දුක. මේ නිසා තමයි අපි බොහෝ විට දුක් වෙන්නේ. නමුත් පින්නතුනි ධර්මානුකූල බැලුවත් අපි කවදාවත් ජීවත් වෙන අය නෙවෙයි. ඒ ජීවත් උණු කාලේ අපි ඒ ඉන්න අයට හරියට උදව් කරා නම් ඇත්තටම අපට මිය ගියාට පස්සේ අඬන දෙයක් නැහැ පින්නතුනි. ඇයි ඒකට හේතුව? මිය ගියාට පස්සේ ඇයි ජීවත් වෙන්නේ හිටිය තැනට වඩා හොඳ තැනක? අපි ඇත්තටම අඬන්නට ඕන ඒ ජීවත් ඉන්න කාලේ අපට ඇත්තට මෙයට උදව් කරගන්න බැරි වුණා නම්. බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ අපි තාත්තට හොඳට සැලකුවා, හොඳට බෙහෙත් දුන්නා කියලානේ. හොඳට නර්ස් කෙනෙක්, ડોක්ටර් කෙනෙක් ගෙදරටම ගෙන්නලා සැලකුවා කියලා තමයි හිතන්නේ නේද? නැතික මහත්තයාට හිතේ එහෙමනේ. පින්නතුනි ධර්මානුකූල බැලුවතින් අපේ කෙනෙකුට අවුරුදු 100ක් සියලු පහසුකම් දීලා උදව් කළත් හරියට මේ අපි සසර ආපු ගමනට සාපේක්ෂව සහ ඉදිරියට යන්න තියෙන ආත්ම භාවයට සාපේක්ෂව අවුරුදු 100ක් සියලුම පහසුකම් දුන්නත් හරියට එක දවසක එක බත් වේලක් දුන්නා වගේ. එක දවසක එක බත් වේලක් දුන්නා වගේ. ඒක ලොකු දෙයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියන්නේ නිතරම අපට ජීවිතයේ දෙස ඉතාම ගැඹුරින් නුවණින් බලන්නට උගන්වන ධර්මයක්. තම සරල දෙයක් නෙවෙයි, පොඩි දෙයකින් hina වෙලා පොඩි දෙයකින් අඬලා එහෙම සරල තැනකට අපිව තියන්න නෙවෙයි ලෝකේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙන්නේ. ඊට වඩා ඊටාම ගැඹුරු තැනකින් අපිව ජීවිතය ඔසවා තබන්නටයි, ප්‍රඥාවෙන් අපව ඔසවා තබන්නයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ. ඒ නිසා අපි කෙනෙකුට උදව් කරනවා නම් අපි එකට ජීවත් වෙන ඥාති මිත්‍රාදීන්ට ඇත්තටම අපි ආදරේ නම් ඒ අය කොයි මොහොතේ අපේ ජීවිතවලින් සමගානියද දන්නේ. ඇතැම් විට අමල සාත්තල නෙවෙයි. තමගේ සහෝදර සහෝදරියෝ තමන් ඉන්න කාලෙම නැති වෙනවා. ඒ විතරක් නෙමෙයි තමගේ දරුවෝ තමන් ඉන්න කාලෙම නැති වෙනවා සමහරලාට. දරුවොත් නෙවෙයි ඇතැම් විට ආච්චිල සියලින්දෙද්දි මොනබුරු මිනිබිරියන් ජීවිතයෙන් සමගන්නවා. අපට මේ ජීවිතය ගැන සාහිතිකයක් දෙන්න බෑ. ඒ නිසා පින්නතුනි හැටි හැම මොහොතකම අපි කල්පනා කරලා බලන වටිනවා තමන්ට ඉන්න සමීපතම ඥාති මිත්‍රාදීන්. එහෙමත් නැත්නම් යම්කිසි කෙනෙක් තමන්ගෙන් වෙන් වෙච්ච දවසට වැඩිපුරම දුක් වෙන්න හේතු වෙන්න පුද්ගලයන් ඉන්නවනම් අන්නේ අය හොඳට සිහිපත් කරගන්න. නැත්තම් කොලේක ලියාගත්තත් කම නැද හ දෙනෙක් විතර තමයි වැඩිපුරම ආදරය කරන්න අය. යම් කිසි කෙනෙක් මිය ගියාම තමන්ට වැඩිපුරම දුක් වෙන හේතු වෙන කට්ටිය ඉන්නවා නම් වයස ભેදයක් දක්වන්න එපා. වයස අඩුුණත් කම නැ ලියන්නේ දහ දෙනා. ලියලා බලන්න ඒ තැනැත්තෙක් තමන් ඉන්න කාලේ මිය ගියෝතින් ඒ තැනැත්තා ජීවත් වෙච්ච ජීවිතයට වඩා ගත කරපු ජීවිතයට වඩා හොඳ තැනකට යන්නට ඔබ එයට උදව් කළාද කියලා බලන්න. මේක තමයි පින්තුනි සැබෑ උපකාරය වෙන කෙනෙකුට ඇත්තටම අපි ආදරේනම්. එනිසා ජීවිතේ ඒ අය තමන්ගෙන් වෙන් වෙන කලින් හැකිතාක් දුරට එයාගේ හිත දිනු වෙන විදියට කුසලයේ දිනු වෙන විදියට එයාට උදව් කරන්න. ඒක මරණයෙන් පස්සේ සුගතියකට යන විතරක් නෙවෙයි. තමන්ගේ හිත පිරිසිදුව තියා ගැනීමේ ප්‍රධානතම ආනිසංසය මරණයෙන් පස්සේ නෙවෙයි පින්තුනි. මේ ජීවත් වෙන කාලෙදිමයි. සුකෝ පුඤ්ඤසූචියෝ කියලා කාරණයක් ධර්මයේ සඳහන් කරනවා. පින් කරන තැනැත්තා නිතරම සතුටෙන් මානසික සුවෙන් ජීවත් වෙනවා කියලා. ඒ නිසා තමන්ට මෙන්න මේ යුතුයකම තමන්ගේ ඒ ඥාතින්ට ඔබ කරන්නට ඕන. දැන් ඔබට ටිකක් හරි තාත්ත ගැන සැනසීමක් තියෙන්නේ. ඇත්තටම ඔබ කරපු වෛද්‍ය ප්‍රතිකාර හිඳ නෙවෙයි. ඔබට යම්කිසි විදියක මානසික සුවයක් තියෙනම් තියෙන්නේ මොකද්ද? ඒ ජීවිතය අවසානේ කරපු ආගමික කටයුතු ටික හොඳට කරගන්න ලැබුණා කියන එක නිසා ඔබ සතුටු වෙන්න ඕනේ ඇත්තටම. අර දීර්ඝ කාලයක් බෙහෙත් ආහාර පාන ආදීන් සැලකුවට වඩා අද ඔබගේ පියා යම්කිසි සුගතියක ඉන්නව නම් ඒ ඉන්නේ ඔබ කරපු වෛද්‍ය ප්‍රතිකාර හිඳ නෙවෙයි. ඔබ දීපු ආහාර පාන හිඳ නෙවෙයි. ඔබ දීපු මේ පාසුකම් නිසා නෙවෙයි. ශරීරයට දීපු ආහාර ටික නිසා නෙවෙයි. මනසට හිතට දීපු ආහාර ටික නිසායි අද තාත්ත සුගතියක ඉන්නව නම් ඉන්නේ. ඒ ඉරණමම තමයි හෙට දවසේ ඔබේ ළඟ මේ අනිත් ඥාතීන්ටත් වෙන්නේ. අන්න ඒක නුවණින් සිහිපත් කළොත් අපි හැකිතාක් දුරට අනිත්යට උදව් කරනවා. දැන් අද මේ සංවිධානය කරන පින්කම බොහෝ දෙනාට සුගතියට යන්නට කුසලයේ දිනු වෙනට හේතුවක්. ඒ පින තමයි අපි තාත්තටත් අනුමෝදන් කරන්නේ. අනිත් දේ තමයි පින්නතුනි. අපි සඳහන් කළා බුදුදහම කියලා කියන්නේ ජීවිතයේ ගැඹුරින් අපට අවබෝධයක් ලබා දෙන දහමක් කියලා. තමන්ගේ අම තාත්ත ගැන කල්පනා කරන විට බොහෝ දෙනාට අපි කියන්නේ තමන්ගේ අම්මට තාත්තට හොඳට සලකන්න කියලානේ. ඒක තමයි සාමාන්‍යයෙන් අපි කියන්නේ මේ ආත්මභාවය අම්මට තාත්තට සලකන්න කියලා. ඒක හොඳයි. නමුත් වෙනතෙන් බුදුදහම ඊටත් වඩා ගැඹුරින් බලනවා. අපේ අම්මගේ කුසේ පිළිසඳ ගන්න අවස්ථාවේ අපි බැරි වෙලාවත් දුර්වල විඥානයක් නම් මව් කුසේ පිළිසඳ ගත්තේ. මව් කුසේ පිළිසඳ ගත්තෝ ප්‍රතිසන්දි විඥානය. ඇස් දෙක අන්ධ වෙන්න ලක්ෂණ තියෙන විඥානයක් නම් ඒ මව් කුසේ බැසගත්තේ. නැත්තම් උපතින්ම ආබාධිත වෙන්න මන්දබුද්ධික වෙන කර්ම ශක්තිය සහිත විඥානයක් නම් මව් කුසේ බැසගත්තේ. අපේ අම තාත දෙන්න වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්යවරු වුණත් ඒ අමට තාතට අපි ගැන ලොකු බලපෑමක් කරන්න බෑ. ඇයි ඒ? ඒ පිළිසඳ ගත්ත විඥානේ වෙනසක් කරන්න බැරි මට්ටමේ යම්කිසි කර්ම ශක්තියක් තියෙනවා. එහෙනම් පින්නතුනේ ඇත්තටම අපට උදව් කළ තියෙන කවුද? මේ ආත්ම භාවය අම තාතද උදව් කළ තියෙන්නේ? මේ ආත්ම භාවය අම තාතන් ඔබට ටිකක් ඉගැන්නුව තමයි, කෑම බීම ටිකක් දුන්න තමයි. ඇත්තටම පින්නතුනේ දැන් ලලිත නොන දුක් වෙන එපා මෙහෙම කිව්වට ඔබ කලේ මේ කෑම බීම ටිකක් දීලා උගන්වපු එක විතරයි. ඔබේ කුසේ මේ දරුවන් දෙන පිළිසඳ ගන්නකොට මේ දරුවා දෙන රෙඩිමේඩ් කළ තිබුණේ කවුද? ඒ දරුවා දෙනගේ ගියාත්ම භාවය ආමල තාත්තලා. ගියාත්ම භාවවල මුණගැහි චාම්මල තාත්තලා මේ දරුවන්ගේ හිත දිනු වෙන උදව් කළ තියෙනවා. ඒ උපකාරය නොකරනම් අද ඔබට මේ දරුවා දෙන වෙනුවෙන් මෙහෙම සතුටු වෙන්න බෑ. ඒ නිසා බුදුදහමෙන් කියනවා අපි අපේ මේ ආත්ම භාවය අමර තාත්තට විතරක් නෙවෙයි අපි ගියාත්ම භාවල අමර තාත්තට සලකනවා. ඔබ හලෙත් සැරියොත් හාන්දුරෝ දිනක් පින්ඩ පාත යනකොට මිට කලින් ආත්ම භාවයක අම්ම කෙනෙක් මුණ ගැහුණා. මිනිස්සෙක් වශයෙන් නෙවෙයි වෙනස් සත්වයක් විදියට. ඒ අම්ම ඉන්න දුක්ඛිත සත්වය දැකලා මේ සැරියොත් හාන්දුරෝ පින්ඩ පාතේ කළා. ඒ දානයත් ගෙනල්ලා ඊට පස්සේ අනාථ පිණ්ඩික සිටුතුමාටත් කියලා කුටියක් හදලා මේ ටික ඔක්කොම සංඝසතු කොට පූජා කළා. මේ කලින් ආත්ම භාවයේ බුද්ධාන්තර කල්පේට කලින් මේ අම්ම කෙනෙක් ප්‍රේතියක් වෙලා निराහාරව පිපාසයෙන් ඉන්න අම්ම කෙනෙක් ඒ අම්මට පින් අනුමෝදන් කළාම සුගතිගාමි කළා. බුදුරජාණන් වහන්සේත් මීට කලින් ආත්ම භාවල තමට මුණගැහිච්ච අම්ම තාත දෙන්නෙක් හිටියා සාකේත බමුණා කියලා පැමිණිය කියලා. මේ අම්ම තාත දෙන ආත්ම භාව 500ක්ම බුදුරජාණන් වහන්සේගේ අතීත ආත්ම භාවල අම්මල තාත්තලා. මේ දෙන වෙනුවෙන් බුදුහාඳු ලොකු උපකාරයක් කළා. ඒ නිසා බුදුහාඳුරන්ගේ ශ්‍රාවකයන් කියලා කියන්නේ අපි ඊටාම සරල දැනකින් හිතන දෙයක් නෙවෙයි. අපි මේ ආත්ම භාවය අම්මට තාත්තට උදව් කරන විතරක් නෙවෙයි. මේට කලින් ආත්ම භාවල අම්මලට තාත්තලටත් පින් වැඩෙන විදියට අපි අපේ ජීවිත ගත කරනවා. මොකද මේ දරුවන් දෙමෝපියන් අතර කියන සම්බන්ධය පින්නතුනි මරණයෙන් පස්සේවත් ඉවර වෙන්නේ නැහැ මේක. ආත්ම භාව සිය ගානක් මේ මව්පිය දූ දරු සම්බන්ධතාවය යනවා. ඇතැම් විට අම්මල තාත්තල මාරුණත් ආත්ම භාවෙන් ආත්ම භාවයට අරින් ආත්ම භාව ගානකට කලින් සිටි අම්මලා අපිත් එක්ක සම්බන්ධතාවක් කියාගෙන එනවා. බුදුරජාණන් වහන්සේගේ කාලේ එක්තරා කුඩා ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉතාම ලස්සනට බණ කියනවා. මේ බණ කියන අවස්ථාවේදී එක්තරා දෙවඟනක් මේ ස්වාමීන් වහන්සේ යانے යන තැනට එනවා බණ අහන්න. බණ අහන්නේ කොහමද? අනේ දෙවඟනන් එක එන්නේ අපේ පොඩි හාඳුර මගේ පොඩි හාඳුරත් බණ කියන අපි යම් බණ අහන්න කියලා. පින්නතුනි මේ එන්නේ මේ ස්වාමීන් වහන්සේගේ මේ ආත්ම භාවය අම්මද? නැහැ පින්නතුනි මේට කල්ප ගානකට කලින් අම්ම කෙනෙක් මේ. ඒ අම්මා තාම මේ දරු සෙනෙහස තියෙනවා. එයාට දකින්න පුළුවන් ආත්ම භාවල සමහර ඉපදෙලි ඉන්නවා. ඉපදෙලා අපට උදව් කරනවා, අපි ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. ඒ නිසා ඔබ ගැන, ඔබ හැම දෙනෙක් ගැනම බලාපොරොත්තු මේ ආත්ම භාවයේ අම්ම තාත්තා ඥාතින් විතරක් නෙවෙයි. සසර බොහෝ ආත්ම භාවල අම්මල තාත්තලා ඔබ වෙනුවෙන් ලොකු වගකීමක් බලාපොරොත්තු වෙනවා. ඒකෙන් ඔබට නිදහස් වෙන්න පුළුවන් කමක් නැහැ. ලොකු වගකීමක් ඔබේ තියෙනවා. ලොකු කුසල් කරලා එයන් සතුටටපත් කිරීමේ ලොකු වගකීමක් අපට තියෙනවා. අන්නේ අපි කල යුතුයි. එනිසා පින්නතුනි මෙන්න මේක තමයි සාමාන්‍ය ලෝකයේ තුල අපට විස්තර කරන්න පුළුවන් ධර්මයෙන් විස්තර කරන්න පුළුවන් කාරණා ටික. මේ සඳහන් කරපු කරුණු වලින් ප්‍රශ්නේ මාන තිරන් අහන්න පුළුවන්. පින්නතුනි මෙතන පටන් දැන් ටිකක් වෙනස් ටිකක් කියනවායි. දැන් මෙතන ඉන්න තාත් හොඳට කල්පනායන් අහන්නට ඕන. දැන් මෙතන දක්වා කිව්වේ අවිද්‍යා පත්‍ය සංඛාරා කියන කාරණා ටික. අවිද්‍යාව නිසා සංඛාර හට ගන්නවා කියන ලෞකික කම්මස්සකතා සම්මාදිට්ඨිය මත ඉඳලා සංසාර චක්‍රය තුල ඉන්න සිස්ටම් එකයි බුදුදහමේ කියන එකයි මේ කිව්වේ. අවිද්‍යා පත්‍ය අවිද්‍යාව කියලා කිව්වට බය වෙන්න එපා. ඒ සංඛාර වලින් අපුඤ්ඤාපි සංඛාර විතරක් නෙමෙයි පුඤ්ඤාපි සංඛාරත් කරනවා. දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල යන සංඛාරත් ඒ අවිද්‍යාව මතමයි ඉඳගෙන කරන්නේ. ඒ විතරක් නෙමෙයි ආනෙන්ජාපි සංඛාර කියලා එකක් තියෙනවා. අරූපාවචර බ්‍රහ්ම ලෝකයට යන සංස්කාරත් කරන්නේ මේ අවිද්‍යාව මතම ඉඳලා. මොකක්ද මේ අවිද්‍යාව කියලා කියන්නේ? දැන් මෙතන ඉඳන් පින්නතුනි සම්පූර්ණයෙන්ම සඳහන් කරන්නේ ලෝකයේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් විතරක් ලෝකෙට දේශනා කරන වෙන කිසිදු ආගමක දහමක සඳහන් නොවන කාරණයක්. බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලේ ලෝකෙ හිත දිනු කරපු අය හිටියා. කාමච්ඡන්ද ආදී පංච නීවරණම දුරු කරපු අය හිටියා. හිත සමාධිමත් කළා අහසින් යන්න පුළුවන් මට්ටමට අභිඥා දිනු කරපු අය හිටියා. කාමරාගයේ පටිගය විතරක් නෙවෙයි පංච නීවරණම දවසකට දෙහිකට ආත්ම භාවයකට දෙහිකට නෙවෙයි. කොච්චර කාලයකටද? මහා කල්ප 84,000කට දුරු කරපු අය හිටියා. මහා කල්ප 84,000කට. ඒ කියන්නේ එක දිගටම සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පහළ වෙනවා නම් බුදුරජාණන් වහන්සේලා ලක්ෂ 2ක් විතර පහළ වෙන කාලයක්. ඒ තරම් අති දීර්ඝ කාලයකට කෙලෙස් යටපත් කරපු අය බුදුහාමුදුරුවෝ ලෝකේ පහළ වෙනකොට හිටියා. එයින් එක්කෙනෙක් තමයි අසිත කාලදේවල කියලා කියන්නේ. සුද්ධෝදන රජතුමාගේ ගුරුවරයා කියලා කියන්නේ. ඒ ගුරුවරයාත් මේ කුඩා කුමාරයා දිහා බලලා ඇස් දෙකෙන් කඳුළු ගියා. ඇයි ඒ? එයා දැක්කා ඔහු ගිය දුරට වඩා දුරක් මේ කුඩා කුමාරයා යනවා කියලා දැක්කා. ඔහුට පසු කරන්න බැරි වෙච්ච ඉදිරි පියවරක් මේ කුඩා කුමාරයා අනාගතේ පසු කරනවා. ඒක Tamanට සියසින් දැක ගන්න ලැබෙන්නේ නැහැ කියන දුකටයි මේ කඳුළු හෙළුවේ. ඒ අසිත කාල දේවල කියන සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. මනුස්ස ලෝකයේ දවල් ආහාර අනුභව කළා හවස විවේකයට බ්‍රහ්ම ලෝකේ යන කෙනෙක් ඉරිදි බලන සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. පින්නතුනේ ලෝකයේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙන්නේ නීවරණ පහක් ගැන කියන නෙවෙයි. ලෝකයේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙන්නේ නීවරණ හයක් ගැන කියන. හයවෙනි නීවරණයක් ගැන කියන. මොකක්ද හයවෙනි නීවරණය කියලා කියන්නේ? හයවෙනි නීවරණේ තමයි අවිද්‍යාව කියන නීවරණය. පින්නතුනි මෙන්න මෙතන තමයි ඔබ කොච්චර දක්ෂද? ඔබ කොච්චර උගත් කෙනෙක්ද? ඔබ කොච්චර බුද්ධිමත් කෙනෙක්ද කියලා බලන ස්ථානය. මේ බුද්ධිමත්කම ලබන්න ඇතැමිට ඔබට උපාධියක් තියෙන්න පුළුවන්, ડોක්ටරේට් එකක් තියෙන්නත් පුළුවන්, ඇතැමිට අකුරක්ම බැරි වෙන කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒක ගැටලුවක් නෑ. බුදුදහමේ බුද්ධිමත්කම කියන්නේ සාක්ෂරතාවය විතරක් නෙවෙයි, ඊට වඩා ගැඹුරට යන දෙයක්. මෙන්න මේ අවිද්‍යාව කියන එක තේරුම් ගත්තොත් තමයි ඇත්තටම ඔබ බුද්ධිමත් කෙනෙක් කියලා ඔප්පු කරන්නේ. ඇත්තටම ඔබ දක්ෂ කෙනෙක් කියලා පෙන්වන්නෙත් මෙන්න මෙතනින්. ඇත්තටම ඔබ ජීවිතයේ වටිනා කෙනෙක් කියන එක තීරණය කරන්නේ මේකෙන්. ඇත්තටම ඔබ ලැබපු උපාධි ටික ඔබ ගිහපු විශ්වවිද්‍යාලයට සැබෑ ගෞරවය දෙන්නේ මෙන්න මේක අවබෝධ කිරීමත් එක්ක. අද අපි සතුටු වෙන්නේ අහවල විශ්වවිද්‍යාලයට මම ගියා කියලානේ. ඒ නිසානේ විශ්වවිද්‍යාල ඉස්කෝලේ බෝඩ් එකත් වාහනේ පිටිපස්සෙම ගාලින්නේ නේ, පිටිපස්සෙ වාහනේ නැට පේන්නනේ. පින්නතුනි නමුත් මේ අවිද්‍යාව ඔබ තේරුම් ගත්තොත් එදාට පින්නතුනි ඔබ ඒ විශ්වවිද්‍යාලය පාසල නිසා අභිමානයට පත් වෙනව නෙවෙයි, ඒ ආයතනය ඔබ නිසා ආඩම්බරයට පත් වෙනවා. එදාට ඔබේ පින්තූරයක් ඒ විශ්වවිද්‍යාලය ගහ ගන්නවා. එහේ ඒ තරම් ඔබ වටිනා කෙනෙක් බවට පත් වෙනවා. අන්න එවැනි වටිනා මට්ටමට ඔසවල තබන්නයි බුදුදහමෙන් අපට මේ මඟ පෙන්වීම කරන්නේ. පින්නතුනි අපට මානසික පීඩාවක් එනවනම්, හිතට දුකක් එනවනම් ඒ දුක සම්පූර්ණ වෙන්නේ අවිද්‍යාව මත කියන කාරණේ බුදුදහමෙන් විස්තර කරනවා. දැන් මියගිය තාත්තා ගැන සිහි කරනකොට ඔබට ඇතැමිට දුකක් හට ගන්නවනේ. ඇතැමිට සතුටක් හට ගන්නත් පුළුවන්, දුකම නෙවෙයි. හැබැයි මේ දෙකෙන් මොකක් හටගත්තත් ඔබේ හිතේ යමස්ථායේ ස්වභාවය මොකද්ද? ඔබ තාත්ත ගැන සතුටු හෝ දුක් වෙන්නේ තාත්ත දැන් ඉන්න තත්ත්ව ගැන හිතලද? ඔබේ මිය ගිය කෙනා වෙනුවෙන් මේ මොහොතේ සතුටක් හෝ දුකක් විඳිනවා නම් විඳින්නේ ඒ කෙනා දැන් ඉන්න තත්ත්ව ගැන හිතලද? නැහැ බේනතුනි. ඔබ ඒ තැනැත්තා ජීවත් ඉලින කාලේ සිද්ධියක් මතක් කළා. ඒ සිද්ධිය දැන් සජීවී කළා. දැන් ඒක රගපාල තමයි ඔබ සැපතක් හෝ දුකක් විඳින්නේ. හරියට ඔබ කණ්ණාඩියක් ළඟට ගිහිල්ලා කණ්ණාඩියේ පේනකොට ඔබේ පින්තූරේ ලස්සනට තිබුණා, නැත්නම් කොණ්ඩේ අවුල් වෙලා ලස්සනට තිබුණා, ඒ ගැන හිතලා ඔබ සතුටු හෝ දුක් විඳින හෝ විඳින වගේ කාරණයක්. ඔබ මේ මොහොතේ ඔබේ කණ්ණාඩිය දැකපු රූපය ගැන බලලා ඔබ සතුට හෝ දුක් විඳිනකොට කණ්ණාඩියේ මේ මොහොතේ ඔබේ රූපය තියෙනවද? ඔබේ රූපය මේ මොහොතේ කණ්ණාඩියේ නැහැ. දැන් මෙතන මේ පින්තූරෙන් ඔක්කොම ගෙම පින්තූරයක් ගහලා අපි ඡායාරූපයක් ගහලා දෙනවා කාටත් එක ගානේ. දීපු ගමන් බලනවා නේද? ඉස්සෙල්ලා බලන්නේ මොකද්ද? කවුරු ඉන්නවද කියලා බලන්නේ. තමන් ඉන්නවා කියලා බලන්නේ. තමන් හොඳට ලස්සනට ඉන්නවද? hina වෙලා දින්නේ, ඇද වෙලා දින්නේ, ඇස් දෙක පිය වෙලාද කියලා හොඳට තමන් දිහා බලන ඉස්සෙල්ලාම කරන්නේ ඒක. පින්තුනි ඔබ ඒ පින්තූරේ ඉන්න ඔබ හඳුනාගන්නේ කොහමද? ඔබේ රූපේ ඔබේ ඇස් දෙකම දැකලා තියෙනවද? ඔබේ රූපේ ඇත්තටම ඔබ ඇස් දෙකෙන් දැකලා තියෙනවද? පින්තුනි අපේ රූපේ අපි කවදාත් අපි ඇස් දෙකෙන් දැකලා නැහැ. අපි දැකලා තියෙන කණ්ණාඩියේ පේන රූපේ, ඒ රූපේ දෙපැත්ත මාරු වෙලා තියෙන, වම දකුණ මාරු වෙලා තියෙන. ඒ මාරු වෙච්ච රූපේ තමයි අපි මේ දැකලා තියෙන්නේ. ඒකෙන් තමයි අපි හඳුනාගන්නේ පින්තූරේ තමන්ගේ රූපේ ඉන්නවා කියලා. එහෙම ඔබ කණ්ණාඩියේ තිබෙච්චේ රූපය 90 තමන් අර පින්තූරෙන් තමන් හඳුනාගන්න වෙලාවේදී තමන් අර කලින් දැකපු රූපය කණ්ණාඩියේ තියෙනවද? කලින් දැකපු රූපය කණ්ණාඩියේ නැහැ. ඒක එතනම නිරුද්ධ වෙලා ඒ නිරුද්ධ වෙච්ච ඒ ඡායාව ගැන මනසට ගත්ත හැඟීම තමයි මේ මොහොතේ තමන් මේ රූපෙන් දකින්නේ. පින්නතුනි, ඔබ යම් කිසි වෙලාවක ජීවිතේ සතුටක් හෝ දුකක් වින්දනම් ඒ දුක් විඳලා තියෙන කොහමද? අර අතීතයේ නිරුද්ධ වෙච්ච දෙයක් ගැන නැති වෙලා ගිහපු අත්දැකීමක් ගැන මානසින් නැවත සිහි කරලා මේ මොහොතේ ලබන අත්දැකීම තමයි ඔබ මේ දැන් ලබන්නේ. හිතන්නේ ඔබ තාත්තා ගැන විතරයි කියලා. පින්නතුනි, ඔබ දැන් මා දිහා බලනවා නම් මේ හාමුදුරු කෙනෙක් කියලා ඔබ හඳුනා ගන්නකොට ඔබට මුලින් ලැබිච්ච ඇසට ලැබිච්ච වර්ණ රූපේ නිරුද්ධ වෙලා ඔබ මේ හඳුනාගන්නේ මානසින්. ඇසට රූපයක් දකිනවා නම්, කනට ශබ්දයක් අහනවා නම්, නාසයට ගඳ සුවඳක් විඳිනවා නම්, දිවට රසයක් විඳිනවා නම්, කයට පහසක් ලැබෙනවා නම්, අපට තියෙන ඉන්ද්‍රිය හයෙන් මේ ඉන්ද්‍රිය පහේම ස්වභාවය තමයි අපට කිසිදාක වර්තමාන රූපය හඳුනා ගන්න බෑ. අපි හඳුනා ගන්නකොට මුලින් තිබිච්ච අධ්‍යක්ෂකම නිරුද්ධ වෙලා අපි හඳුනාගන්නේ තමන්ගේ මනසේ ස්වභාවය අනුව, තමන්ගේ මනසේ ඒ මොහොතේ තියෙන ස්වභාවය අනුව තමයි ඒක හඳුනාගන්නේ. ඒ බාහිර රූපයේ තියෙන ස්වභාවය නෙවෙයි. දැන් ඔබේ තාත්තා ගැන ඔබ යම්කිසි හැඟීමක් තියෙනවා නම් මෙතන රැස් වෙච්ච වෙනත් කෙනෙකුට තියෙන වෙනත් හැඟීමක්. ඒ වගේම ඔබේ අම්මට තියෙන්නේ ඒ සියතුමා ගැන වෙනත් හැඟීමක්. ඒ ඒ කෙනා ඒ පුද්ගලයා හඳුනාගෙන ඇසුරු කරපු කාලය සහ ඒ අත්දැකීමට අනුව තමයි ඒ තැනැත්තා බාහිර රූපයේ දෙස බලන්නේ. එතකොට හැබෑ ලෙසම ඒ රූපයේ තියෙන ස්වභාවය නෙවෙයි ඇත්තෙම අපි දකින්නේ. ඒක වර්ණ රූපේ විතරක් ඇහැට එනවා, නැත්නම් ශබ්ද රූපේ විතරක් කනට එනවා. ඒක එතනම නිරුද්ධ වුණාට පස්සේ ඒ ගැන මනසින් හිතන අවස්ථාවේ තමයි අපි හඳුනාගන්නේ. නමුත් පින්නතුනි, අපට හිතෙන්නේ මොකද්ද? දැන් මොකක් හරි සිහි කරනකොට දැන් සිහි කරන්නේ ඒ ඇත්තම සිද්ධියයි කියලා තමයි අපට හිතෙන්නේ. අපි කතා බහ කරනකොට යම්කිසි කෙනෙක් ගැන සිද්ධියක් කියන්න පුළුවන්, යම්කිසි කෙනෙක් ගැන හොඳ කියන්න පුළුවන්, දුර්වලතා කියන්න පුළුවන්. මේ මොනව කිව්වත් ඇත්තෙම අපි මොකද්ද මේ කියන්නේ? අර අතීතයේ දැකලා එතනම නිරුද්ධ වෙච්ච දේ ගැන තමයි දැන් මේ සජීවී කරගෙන අපි මේ හොඳ නරක කියන්නේ. ඒ නිසා යම් කිසි කෙනෙක් දුකෙන් නිදහස් වෙන කැමති නම් මෙන්න මෙතන පිළිබඳව අපි අවධානය යොමු කරන්න වෙනවා. අපි ඇසෙන් රූපයක් දකිනකොට ඒ දකින රූපයේ බාහිරයි තියෙන්නේ කියලා හිතුවොත්, බාහිර රූපයට අහවල තැනැත්තා කියලා අපේ හිත බැසගත්තොත් ඊට පස්සේ ඒත් එක්කම එයා ගැන එන සැප දුක් ටිකෙන් අපිට නිදහස් වෙන්න බෑ. අවිද්‍යා සහගත වැසෙන් යමක් බැලුවොත් බලනවත් එක්කම අවසන් වෙන්නේ කොතනින්ද? අවසන් වෙන්නේ ජරා මරණ දෙකත් එක්ක. අපි මේ මොහොතේ අපිට දුකක් කරදරයක් නෑ කියලා හිතුවට ඕනෑම මොහොතක ඒ දුක් ටික තියාගන්න බලන් තමයි අපි ඉන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ඊටාම වැදගත් උපමාවක්. වැදගත් වගේම ටිකක් සැර උපමාවක් හැබැයි. මෙන්න මේ අවිද්‍යා සාගතෝ අපි ඇසෙන් රූප දකිනවා නම්, කනෙන් ශබ්ද අහනවා නම්, නාසයෙන් ගඳ සුවඳ විඳිනවා නම්, අවිද්‍යා සාගතෝ මේ නොදැනීම මත ඉඳගෙන ඒ තැනැත්තාගේ අත්දැකීම හරියට කොහොමද? හම ගහපු හරකෙක් ගැන කියනවා. එක හරකෙක් කියන විහරක මරන්නේ නැහැ, පණ පිටේම හරකව හම ගහනවා. හම ගහලා ඒ හරක අතාරිනවා. අතෑරියට පස්සේ ඒ සතා විඳින දුක් ගැන ඔබ දන්නවනේනේ. එක්ක කපුට ඇවිල කොටයි, නැත්නම් කූඹි ඇවිල වහයි, නැත්නම් වතුරකට ගියොත් ඒ වතුර ඉන්න සත්තු කනවා, බිම ලැග්ගොත් වැලි වලින් ඒ ශරීරේ හීරන දුක් විඳිනවා. හැම මොහොතෙම ඒ සතා දුක් විඳින්මින් ඉන්නේ. ඇතැම් විට යතර පොඩි ආසාදිකුත් තියෙන, පොඩ්ඩක් කුලඟක් ආව සනීපිකුත් තියෙනවා යතරේ. නැත්නම් නෑ. පින්නතුනි, මේ කවුරු ගැනද මේ කියන්නේ? මේ කියන්නේ මගේත් ඔබේ ජීවිතය ගැන මේ කියන්නේ. මේ ලස්සන gedara කියන මේ ඔබේ ජීවිතය ගැන මේ කියන්නේ. ඔබට මේකෙන් ආසාදයක් ලැබෙනවා. අර සතා පොඩි ආසාදයක් ලැබුවා වගේ චූටි ආසාදයක් තියෙනවා. නමුත් වැඩිපුර අපි මේ ස්පර්ශයත් එක්ක දුකෙන් ඉන්නේ. අපි ඇතැමිට බොහොම hina වෙලා ඉන්නේ නේද? හොඳට ලයිට්ස් දාලා හොඳට අපි සැප විඳිනවා කියලා හිතන් ඉන්නේ නේ. පින්වතුනි, මේ අවිද්‍යා සාගත වෙන හැම මොහොතකම අපි මෙවැනි මානසික පීඩනයක් භුක්ති විඳින්නේ අපි මේ ඉන්නේ. ඒ විතරක් නෙවෙයි පින්වතුනි. බුදුරජාණන් වහන්සේ පෙන්නුවා මෙන්න මේ දුකෙන් නිදහස් වෙලා සැබෑ ගමන මගට එන මාර්ගය. පළවෙනි පියවර තමයි මෙන්න මේ අසකනනාසාදී ඉන්ද්‍රියවලදී අපේ ජීවිතයට ඇත්තටම වෙන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්න එක. තේරුම් ගත්ත කෙනා මුල්ම පියවර තමයි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මෙන්න මේ අරමුණු වල හිත බැස ගන්න නොදී පළවෙනි පියවර විදියට නිතරම හිත පැත්තට අවධානය යොමු කරලා ඉන්න. බාහිර රූපයක් දකිනකොටම දන්නවා මේක හඳුනාගත්තේ හිතෙන් කියලා. හැබැයි හිතෙන් හඳුනාගත්ත කියලා බාහිර රූපයක් නැහැ කියලා නෙමෙයි මේ කියන්නේ. වරදවා තේරුම් ගන්න එපා. බුදුදහමෙන් කියන්නේ බාහිර රූපයක් නැහැ කියලා. නැහැ කිව්වොත් එකාන්තයක්, එක්ස්ට්‍රීම් එකක්. බාහිර රූපයක් ඇත කියන්නේත් නැහැ. එතකොට පළවෙනි පියවර තමයි අවිද්‍යා සාගතෝ බාහිර බලලා ඒ බාහිර තුල හිත බැස ගන්න ගතියෙන් හිත මුදව ගන්න එක. මේක තමයි සමත භාවනාවෙන් කරන්නේ. මෙන්න මේ මට්ටමට හිත දිනු කරනවත් එකම පින්නොතින් ලෝකයේ කෙනෙක් අපට ඊර්ෂ්‍යා කරනවා. කවුද ඊර්ෂ්‍යා කරන්නේ? ඊර්ෂ්‍යා කරන්නේ කවුද? ඊර්ෂ්‍යා කරන්නේ මායя. මායගේ ශේෂ්ත්‍රී ඉක්ම යන සූදානම් වෙනවා. දැන් ඒකයි මේ. පින්නොතින් ඔහු දන්න ඔහුට දැන් පාලනය කරන්න බෑ කියලා. මේ ලෝකයේ පින්නොතින් ඉන්න මිනිස්සු ඊර්ෂ්‍යා කරන්න දන්නේවත් නැහැ. ධර්මයේ දන්නේ නැති කෙනෙක් ඊර්ෂ්‍යා කරන්න දන්නේවත් නැහැ. ඊර්ෂ්‍යා කරන්නේ ලොකු වාහනයක් තියනවා නම්, ලොකු ගෙයක් තියනවා නම්, බැංකු පොතේ හුඟක් සල්ලි තියනවා නම්, ලස්සන රූපයක් තියනවා නම් ඊර්ෂ්‍යා කරනෝනේ. තිනොතිනේ ඕක නෙවෙයි ඊර්ෂ්‍යා කරන ක්‍රමය. ඊර්ෂ්‍යා කරන්න ඕන නම් කෙනෙකුට ඊර්ෂ්‍යා කරන්න ඕන මෙන්න මේ බාහිර රූපේ නිදහස් වෙච්ච ගමම්ම එයාට බාහිර ජරා මරණ වලින් එන දුක් ටික හුට එන්නේ නැහැ. ඔව් මහා දුක් ගොඩකින් නිදහස් වෙනවා. අන්න ඒකට ඊර්ෂ්‍යා කරන කෙනෙක්. බැංකු පොතේ සල්ලි ටිකක් හුඟක් තිබුණායි කියලා, නැත්නම් දරුවන්ට හොඳ ඩිගැන්නුවයි කියලා, ලොකු වාහනයක් තියෙනවා කියලා, ඉඩම් හුඟක් තියෙනවා කියලා කවුරුවත් ධර්මයේ දන්න කෙනෙක් ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. ඇයි ඒ? ඔහු දන්නවා මේ තැනත්තා සැප විඳින කෙනෙක් නෙවෙයි කියලා. එනිසා බුදුහාම සඳහන් කරනවා යම් කිසි තැනැත්තෙකුට පුළුවන් නම් මෙන්න මේ පංච විඥාණයෙන් හිත මුදවලා අභ්‍යන්තරයේ පැත්තට රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක් ස්පර්ශ වෙනකොටම මනස පැත්තෙන් දකින්න පුළුවන් නම් මේ අධ්‍යක්ෂකෙම ලැබුවේ මනස පැත්තෙන් කියන එක දකින්න පුළුවන් නම් ඔහු වර රූපය තුල හිත බැසගන්නේ. දැන් අපි හිතන්නේ මේ මල් ගහ ලස්සනයි, ලස්සන පිටස්තර තියෙයි කියලා අපි හිතන්නේ. මල් සුවඳක් එනවා නම් හොඳ සුවඳක් මේ සුවඳෙන්නේ පිටින් කියලා අපි හිතන්නේ. ඒ සැප හෝ දුකෙන්නේ පිටින් කියලා අපි හිතන්නේ. එතකොට ඇසට රූපයක් දකිනකොට, කනට ශබ්දයක් අහනකොට ඒ සැප හෝ දුකේනේ පිටස්තරින්ද? දැන් දෝරියන් ගෙඩියක් ගන්න බලන්න. දෝරියන් ගෙඩියක් ගෙනල්ල මෙතන තිබ්බොතින් හැමදේනම සතුටටපත් වෙනවද ඒකට? සමහර කෙනෙකුට ඒක අයින් කරන්නකන් නිදහසක් නැහැ. ඒ නිසා දෝරියන් හංගන්න නම් හොඳම තැන කියන කොහෙද කියලාද? දෝරියන් හංගන්න ඕන නම් කොහෙද හංගන්න ඕන? හා? දෝරියන් ගහ යටම කියලා. පින්නතුනි, දෝරියන් සුවඳ දකිනකොට එක්කෙනෙක් සතුට වෙනවා, තව කෙනෙකුට පලා තින්න බෑ ඇලර්ජික් සමහරලාට. යම් කිසි කෙනෙක් දකිනකොට එයා හොඳටම උදව් කරපු කෙනෙක් හරියම සතුටිය ඇතැමිට බදා ගන්නවා. ඇතැමිට ඒ තැනැත්තාම ලොකු හානියක් කරපු කෙනෙක් හිටියොත් ඒ තැනැත්තාට දැක්ක ගමන් ලේ වතුර වෙනවා කියලා අපි කියන්නේ නේ. එහෙම වෙන්නේ. එතකොට බාහිර රූපයෙන් නම් සැප හෝ දුක කියන එක ආවේ අර දෙන්නාටම සමාන අත්දැකීමක් වෙන්න ඕන. පින්නතුනි, අපි ඇසෙන් දකින රූපයකවත් ශබ්ද, ගන්ධ, රස කියන විශේෂයෙන් මේ හතර කයක දැනෙන ස්පර්ශයේ වේදනාවක් තියෙනවායි. ඒක වෙනම පැත්තක යන එකක්. ඒකෙන් ඒ මොහොතේ වේදනාවක් ලැබෙනවා. දැන් ගින්දරකින් පිච්චුවොත් ඒක ශරීරයට දැනෙන ස්පර්ශය එතන පිච්චෙනවා. දෙන්නගෙම පිච්චෙනවා. කායික වේදනාවක් තියෙනවා. නමුත් මනසට ගන්න විදිය දෙකක් දෙන්නවා. එනසානේ සමහර අය ගහනකොට සතුටු වෙන්නේ. වේදනාවක් ආවට ඒ වේදනාවේ සමහර සතුටු වෙනවා. සමහර කෙනෙක් අහවලා මට ගැහුවා කියලා දුක් වෙනවා සමහරට. පින්නතුනි, මෙන්න මේ විදියට බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ අපට සැපක් හෝ දුකක් එනවා නම් බාහිර රූප ශබ්ද නිසා නෙවෙයි එන්නේ. එහෙනම් කොහොමද එන්නේ? එන්නේ අපිට ඒ මොහොතේ මනසේ ස්වභාවයට අනුව. ඒ මොහොතේ අත්දැකීමත් එක දිගටම තියෙන එකක් නෙවෙයි. දැන් අපි කියමු එකම පුද්ගලයෙක් ගන්න. මේ මොහොතේ ඒ තැනැත්තා කරපු උදව්වක් ඔබට මතක් වෙනකොට සතුටු වෙනවා. ඒකේ නාම ඔබට හෝ ඔබේ දරුවෙකුට හානියක් කරයි කියලා මතක් කරොත් මොකද වෙන්නේ? ඒ වෙලෙම හිත වෙනස් වෙනෝනේ. ඒ අනුව තමන්ගේ අභ්‍යන්තර ආයතන ටික සකස් වෙනවා. පින්නතුනි, තමන්ට ඇසට වර්ණ රූපේට දෙයක් පේනකොටම මුලින් ප්‍රකෘති ස්වභාවයෙන් එන්නේ. නමුත් මේක හරියට හඳුනා නොගත්තොත් ක්ෂණිකව ඒත අනුව මනසේ ස්වභාවයට අනුව තමන්ගේ අභ්‍යන්තර ආයතන ටික වෙනස් වෙනවා. මේකට ඉතාම සුළු මොහොතයක් ගත වෙන්නේ. අපිට හිතන්නවත් වෙලාවක් නැහැ. එතකොට මෙන්න මේක දැකපු කෙනා පින්නතුනි මොකද්ද කරන්නේ මුලදී? මෙන්න මේ දහම අවබෝධ කරගෙන හැකි තාක් දුරට සමත කමටහනකින් මේ බාහිර රූපයෙන් හිත මුදවා ගන්නවා. ඒක තමයි පළවෙනි පියවර. හැබැයි හිත මුදවා ගත්තා කියලා බය වෙන්න එපා. මේ gedara dora වැඩ බල නොකර ඉන්න ඈ. gedara dora වැඩ බල කරන එක, හැඩ රූප දකින එක, දරුවන් සලකන එක කලින්ටත් වඩා හොඳට කරනවා. බය වෙන්න එපා, ඒව නොකර ඉන්න ඕයි කියලා. ඒ අතර මෙයා වැඩිපුර කාලයක් යොමු කරන මේ මානසික සුවය ලබා ගන්න. ඒ විතරක් නෙවෙයි, ඊට පස්සේ උන් මනස පැත්ත බලනවා. මනස කියලා කියන්නේ ස්ථිර දෙයක් නෙවෙයි. ඒක ඒ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයක්, අනිත්‍ය ස්වභාවයෙන් යුක්ත දෙයක් කියලා උන් තේරුම් ගන්න. මනස කියන්නේ තනියම ක්‍රියාත්මක වෙන දෙයක් නෙවෙයි. වේදනා, සංඥා, සංඛාර කියන මේ හතරත් එක්ක ස්කන්ධ පංචකයක් හැම මොහොතේම හටගෙන නිරුද්ධ වෙනවා කියන කාරණය. අපේ සමස්ත ජීවිතයම කියලා කියන්නේ පින්නතුනිය. අපි හිතනවා මට දරුවෝ ඉන්නවා, ගෙදර තියෙනවා, මට ශරීරයක් තියෙනවා, වාහනය තියෙනවා, තාත්තගේ දේහය දැන් මලසාලාවේ තියෙන ඕනේ මතක් වෙන්නේ නේ. ඒ කුමක් මතක් කළත් පින්නතුනි මේ අවස්ථාවේ හිතේ ස්වභාවය මොකද්ද? මේ අවස්ථාවේ හිතේ ස්වභාවය තමයි මේ රූපාදී ස්කන්ධ පංචකය හටගෙන හැම මොහොතෙම නිරුද්ධ වෙනවා. නමුත් අපේ තියෙන නොදෙනීම නිසා අපි හිතන්නේ මේක නෙවෙයි අපට පේන්නේ, බාහිර රූපයක් ශබ්දයක් තියෙනවා කියලා පේන්නේ. දුකෙන් නිදහස් වෙන යම් කෙනෙක් කැමති නම් පින්නතුනි ලෝකේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන් දේශනා කරන ධර්මය මේක. මෙතෙන්ට එන්න කලින් තමයි අපි අම්මට තාත්තට සලකන්න ඕන, ස්වාමීන් වහන්සේලට සලකනවා, දන් දෙනවා. මේ ඔක්කොම කරන්නේ මෙතෙන්ට එන්න පූර්ව සුදුසුකම් ටික සකසා ගන්න. අපිට විදේශ රටකට යන්න ඕන නම් අපි ගුවන් ටිකට් පතක් ගන්නවනේ. ගුවන් ටිකට් පතක් ඔබ ගත්තට ඔබ කොච්චර පුහසක් කෙනෙක් වුණත් ගුවන් යානය ඔබ ඉන්න තැනට එන්නේ නැහැ. ඔබ ගුවන් තොටුපළට යන්නට ඕන. ගුවන් තොටුපළට යන්න ඕනේ කොහමද? යන්න ඕන තවත් වාහනයකින් එතෙන්ට යන්න ඕන. ගියාට පස්සේ තමයි අර ෆැසිලිටීස් ටික තමයි තියෙන්නේ. අන්න ඒ වගේ ගුවන් තොටුපළට යනවා වගේ තමයි. මොකද්ද මේ දිනදා ජීවිතය? අම්මට තාත්තට සලකන එක, ස්වාමීන් වහන්සේට සලකන එක, දන් දෙන එක, ගෙවල් දොළා පිරිසිදුව තියාගන්න එක, රැකිරක්ෂා කරන එක, මෙන්න මේ දේවල් ටික අර ගුවන් තොටුපළට යනකම් අර පහසුකම් ටික ලබා ගන්නවා වගේ. ඒ ටික නොකරොත් අපිට ෆ්ලයිට් එක හම්බ වෙන්නේ නැහැ. හැබැයි ඒ ටික ඔක්කොම කළත් ගුවන් තොටුපළට ගියත් ඔබ ඔබ ටිකට් එක අරගෙන නොතිබ්බොත් ඔබට බෝඩින් පාස් එක ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපේ බොහෝ දෙනෙක් කරන්නේ ගුවන් තොටුපළට යනකම් ඔක්කොම ටික කරනවා. හැබැයි ටිකට් එක ගන්නෙ නැහැ. ඇයි ඒ? ඔක්කොම පින්කම් ටික කරනවා, අමලට තාත්තට සලකනවා, බුදුහාඳුරන්ට උදේවස ගෙදර මල් පූජා හැම කරනවා. නමුත් මේකෙන් එහාට යන මාවත ගැන දැනගන්න අපට උවමනාවක් නැහැ. එක පිළිපදින අපට උමනාවක් නෑ. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ අපට ශ්‍රද්ධාව නෑ කියන එක. ඔබ කියයි ඇතැම් විට මගේ කාමරෙම බුදු පිළිමයක් තියෙනවා, මං උදේවස බුද්ධ පූජාවක් තියෙනවා, මගේ කරෙත් මං බුදු පිළිමයක් මෙල්ලගෙනත් තියෙනවා, ධර්ම චක්‍රය කියලා ඔබට කියන්න පුළුවන්. හැබැයි පින්නතුනි ශ්‍රද්ධාව නෙවෙයි ඇත්තෙන්ම. මේ දහම අවබෝධ කරගන්නකම් ශ්‍රද්ධාව තියා පින්නතුනි ලෝකේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙලා කියලා දන්නේවත් නෑ. ඔහුට බුදුරජාණන් වහන්සේත් වෙනස් ශ්‍රාවකෙක් අතර වෙනසක් නැහැ. ඒ නිසා තමයි සමහර අය කියන්නේ හැම ආගමකින්ම දහමකින්ම තියෙන එකම දෙයයි, පන්සලෙත් පල්ලියෙත් කෝවිලෙත් දල් වෙන එකම පහනයි කියලා. එකම පහන තමයි පින්නතුනි. අර ගුවන් තුටුපළ ළඟට එනකන් එකම පහන තමයි. කම්මස්සකතා සම්මාදිට්ඨි ඉඳලා දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා අවිද්‍යාව මත කරනකන් එකම පහන තමයි. හැබැයි එතනින් පස්සේ යන මේ චතුරාර්ය සත්‍ය සහිත සම්මාදිට්ඨියත් එක්ක යන තැනදී බුදුදහමේ පහන වෙනස් වෙනවා. ඒ පහන වෙනස්. පින්නතුනි මෙන්න මේ තත්ත්‍ය අවබෝධ කරගත්තොත් තමයි අපට දුකෙන් නිදහස් වෙන පුළුවන්කම තියෙන්නේ. යම් කිසි කෙනෙක් කියනවා නම් මට මේකට වෙලා නැහැ, හුඟක් රැකී ආරක්ෂා තියෙනවා, දරුවන්ගේ වැඩ තියෙනවා, දැම්ම මේක කරන්න බෑ, හරිම වැඩයි හාඳුරුනේ කියලා නිතර කියනවනේ නේ රසික මහත්තයාත්නේ. ඒ කියන්නේ මොකද්ද කියන්නේ? මේ දුකෙන් නිදහස් වෙන දැම්ම ඕන කමක් නැහැ කියලා කියන්නේ. දුක් ටික විඳලා විඳලා අන්තිම මොහොතේ ඉන්නේ පොඩ්ඩක් අහමු කියලා තමයි ඉන්නේ ඒකයි බලාගෙන. ඔක්කොම ටික දුක් විඳලා විඳලා අන්තිම මොහොතේ පොඩ්ඩක් මොකක් හරි කරගන්න බලන් තමයි ඉන්නේ. මොකද හරියට ශ්‍රද්ධාව නැති නිසා. දැන් මම කියන්නේ ඔක්කොම කියනොයි මේ හිත දිනා ගන්න කියලා ගොන විතරක් කියන්නේ. පින්නතුනි ඇත්තටම ශ්‍රද්ධාව කියලා කියන්නේ සද්ධාති තථාගතස්ස බෝධින් කියලා කියන්නේ මෙන්න මේ දුකෙන් නිදහස් වෙන්න මාර්ගය මේකයි කියලා විශ්වාස කරන එක. උදේවස වඳින එක විතරක් නෙවෙයි. මෙන්න මේකයි දුකෙන් නිදහස් වෙන ඇත්තටම මාර්ගය කියන එක තේරුම් ගත්ත කෙනෙක් තමයි මේ දුක ටිකෙන් නිදහස් වෙන්න කැමති. එතකම් පින්නතුනි හරියට අපේ රේල් පාරක් මැද ඉන්නවා වගේ. රේල් පාරක් මැද ඉන්නකොට කොහොමද? එන කෝච්චියට අහු වෙනවා. හැමදාම එන කෝච්චිය වලට අපි අහු වෙන මොනවද එන කෝච්චි? දරුවා කීකරු වෙනකොට ඔන්න එක කෝච්චියක් ආවා. දරුවෝ විභාගය අසමත් වෙනවා කියනකොට තව කෝච්චියක් ආවා. අම්මා අසනීප වෙනවා කියනකොට තව කෝච්චියක් ආවා. තව කෙනෙක් මැරුණා කියනකොට තව කෝච්චියක් ආවා. Tamanṭa leḍa වැඩි වෙනවා කියනකොට තවත් කෝච්චියක් ආවා. මේ හැම කෝච්චියකටම අපි අහු වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියන්නේ කෝච්චි දුම්රිය නවත්තන එක නෙවෙයි. මොකද කරන්නේ? රේල් පාරෙන් අයින් වෙන එක. අවිද්‍යාව නැමැති රේල් පාරෙන් අපව මුදවන එකටයි ලෝකේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙන්නේ. පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන අපි කියනවා සාන්දෘෂ්ටිකයි අකාලිකයි කියලා. අපි ස්වාක්ඛාතෝ භගවතා කියන ගාථාව උදහාස කියනවනේ. සාන්දෘෂ්ටිකයි කියන්නේ මොකද්ද පින්නතුනි? මේ මොහොතේ අපට එන දුක් ටිකෙන් නිදහස් වෙන්න පුළුවන්. අපි දන්නව සමහර බෞද්ධ සාහිත්‍ය සමහර අම්මල ගැන කියනවා. බන්දුල සේනාධිපතිය ගැන සඳහන් කරනවා. පිනතුන් අහලා තියෙනවනේ නේ? බන්දුල සේනාධිපතිය කියන්නේ බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටිය සුවිශේෂී දක්ෂ සෙනවියෙක්. ඔහුගේ දක්ෂතාවය කොහොමද කිව්වොත් ඔහුගේ සතුරන් ටික එක පේලියකට ගන්න උ පාරේ. පාර කෙලින් වෙන අවස්ථාවේදී ඒ 500ම කෙලින් ඉන්න වෙලාවේදී එක ඊතලෙන් 500ම පසාරු කරගෙන යන්න පුළුවන් හැකියාවක් තිබුණා බන්දුල සේනාධිපතියට. ඒ තන සුවිශේෂී කෙනෙක්. ඔහු ගිහිපු පාරක කරත්තයක් එරිච්ච තැනක් ගල් හිටම් පහළට ගිහලා එරිච්ච ස්ථානය ගැන තාමත් ಭಾರತයේ සඳහන් වෙනවා. ඔහුට දරුවෝ 32 දෙනෙක් සිටි ඔක්කොම නිවුල්ලු පුතාලා. මේ බන්දුල සේනාධිපතියන් ඔහුට සිටි දරුවෝ 32 දෙනාත් කොසල් රජතුමාගේ කූට උපක්‍රමයක් හින්දා ඔහු ඒ 33 දෙනාම ජීවිතක්ෂයටපත් වුණා. මෙන්න මේ ජීවිතක්ෂයටපත් වුණා කියන ආරංචිය ලැබෙනකොට බන්දුල මල්ලිකාව හිටියේ කොහෙද? බන්දුල මල්ලිකාව දානේ බෙදමින් හිටියේ. දානේ බෙදමින් ඉන්න අවස්ථාවේ තමයි මේ ආරංචිය ආවේ. ලියුමක් ගෙනාව කෙනෙක් ඒක බැලුවා, නවල තියාගෙන ඉනේ තියාගෙන සාමාන්‍ය විදිහට දානේ බෙදමින් හිටියා. ඒ අතරේදී අර එක්තරා සේවිකාවක් අතින් වාදනයක් පොඩු වුණා. සරියුත් හාමුදුරුවෝ කියන මල්ලිකාවක් ඉතින් ඔකට දුක් වෙන්න එපා කියලා. මල්ලිකාව මොකද කියන්නේ? මල්ලිකාව කියන සාමිනිය ওই වාදනයට මේ මට මේ ඊට වඩා දෙයක් තියෙනවා කියලා මේ ලියුම පෙන්නුවා. අර 33 දෙනෙකුගේ මරණයක් තියාගෙන ඒ ආරංචිය දැනගෙන තමයි මේ සාමාන්‍ය කෙනෙක් වගේ දානේ බෙදමින් හිටියේ. ඔබ කල්පනා කරලා බලන්න ඔබට මේ ශක්තිය තියෙද කියලා. මේ ශක්තිය පින්නතුනේ අධ්‍යාපනයෙන්වත් ධනෙන්වත් ඥාති පිරිස නිසාවත් තියෙන දෙයක් නෙවෙයි. මේක සම්පූර්ණයෙන්ම ධර්මය තුලින් ලැබෙන ශක්තියක්. මේ මොහොතේ ඔබ දුකක් විඳිනව නම්, මියගිය තාත්තා ගැන ඔබ දුකක් විඳිනව නම් විඳින්නේ ඇත්තටම තියෙන දුක නෙවෙයි. මේ මොහොතේ තමා විසින් මනසින් අවිද්‍යාව නිසා නිර්මාණය කරගන දුක් ටිකක් තමයි මේ මොහොතේ විඳින්නේ. මේ මොහොතේම මේ දුක නිදහස් වෙන පුළුවන් මේ දර්ශනයත් එක්කම. මේකයි බුදුදහමෙන් ලබා දෙන ආලෝකය අපට. මෙන්න මේ දර්ශනේ තේරුම් ගන්න තමයි අපි මෙවැනි කාලයක මනුස්ස ලෝකෙ ඉපදුනේ. බුදුරජාණන් වහන්සේගේ කාලෙත් ඊට පස්සේ කාලෙත් බොහෝ දෙනෙක් මේ ධර්ම වෙත ආවා. සාමාන්‍ය මිනිස්සු විතරක් නෙවෙයි, රජවරු මේ ධර්මයට ආවා. මේ ධර්ම ශ්‍රවණය කරපු අය කුමන රැකියාවක් කරත් මේ ධර්ම ඉදිරියෙන් තියාගෙන කවදා හරි දවසක මම ජීවිතේ අවසානයේ කාලේ හරි ධර්මයට එන්න ඕන කියන හැඟීමෙන් කටයුතු කළා. උදාහරණයක් ඇරෙට අපේ දුටුගැමුණු රජතුමාට හිටි දස්මහ යෝධයන්. ඒ බොහෝ දෙනෙක් පස්සේ කාලේ පැවිදි වුණා. ඒ අය අරතරන් සේවයක් කළේ මහා යුද්ධයකට ගියේ මේ දර්ශනයක් පොළුවේ තියාගෙන. මේ දර්ශනයෙන් කවදා හරි දවසක මම ප්‍රතිඵල නෙලා ගන්න ඕන කියලා සිහින මවමින් තමයි මේ මහා යුද්ධයකට දායක වුණේ. ඇයි ඔවුන් දැක්කා මෙවැනි රාජ්‍ය සේවයක් කළත් අවසානයේදී තමන්ගේ සසර ගමන තමන් තනියම යන්න කෙනෙක් වෙන බව ඔවුන් දැනගෙන හිටියා. එනිසා තමයි පින්නතුනේ දසමහ යෝධයන්ගෙන් බොහෝ දෙනෙක් පසු කාලීනව ධර්මයට ඇවිල්ලා ආවිතරක් නෙමෙයි රහතන් වහන්සේට බවට පත් වෙලයි මරණයට පත් වුනේ පිරුණ පෑරි. ඉතින් මෙන්න මේ දර්ශනය තුළ බුදුරජාණන් වහන්සේ එතන ලක්ෂණ උපමාවක් සඳහන් කරනවා අපේ ජීවිතය වෙන ස්වභාවය ගැන. එක්තරා නගරයක් තියෙනවා, ප්‍රාකාරයකින් වට කරපු නගරයක් තියෙනවා. මේ නගරයේ දොරටු හයක් තියෙනවා. දොරටු හයේ මුරකාරයනොත් නවත්තල ඉන්නවා. මේ නගරයේ මැද හතරමං හන්දියක් තියෙනවා. ඒ හතරමං හන්දියේ එක්තරා නගර හිමියෙක් ඉන්නවා. නගරයේ අයිතිකාරයෙක් ඉන්නවා. මෙන්න මේ දොරටු හයෙන් විටින් විට දූතයන් දෙදෙනා බැගින් එනවා. ඇවිල්ලා නගර හිමියාට පණිවිඩයක් දීලා ආපු පාරෙම යනවා. නගරයක් තියෙනවා. නගරයේ ප්‍රාකාරකින් වට වෙලා තියෙනවා. නගරයේ දොරටු හයක් තියෙනවා. දූතයෝ දෙන්නෙක් එනවා. දොරටුවෙන් ඇතුල් වෙලා මුරකාරය පරීක්ෂා කරනවා. නගරේ මැදට ගිහිල්ලා නගරේ මැද ඉන්න නගර හිමියාට පණිවිඩය දීලා ආමගින්ම නැවත යනවා. මේක තියෙන්නේ කිංසුකෝපම කියන සූත්‍රයේ. මෙන්න මේ උපමාවෙන් මොකද්ද කියන්නේ? මේ උපමාවෙන් කියන අපේ ජීවිතය ගැන මේ කියන්නේ. නගරය කියන්නේ මොකද්ද? නගරය කියන්නේ අපේ ශරීරය මේ. දොරටු හය කියන්නේ මොකද්ද? ඇස කන නාස ආදී ඉන්ද්‍රිය හය. ඒ දොරටු වලින් එන දූතයෝ කියන්නේ කවුද? ඒ දොරටු වලින් රූප ශබ්ද ආදී අරමුණු අරගෙන එන දූතයෝ දෙන්න. ඒක නියම විදිහට අරන් එනවා නම් අරන් එන්නේ සමත විදර්ශනා දෙක නැමැති දූතේ විසින් අරන් එන්නේ. සමත විදර්ශනා නැමැති දූතයෝ දෙන්න આવොත් දොරටුව ළඟ සම්මා සතිය තිබුණොත් හොඳ කෙනාට විතර ඇතුල් වෙන්න දෙන්නේ. ඒක නා නගර හිමියගේ ළඟට ගිහිල්ලා පණිවිඩය දීලා ඒ මගියම නැවත බැහැල යනවා. ඒක තමයි අවිද්‍යාව දුරු කරපු උත්මයේ ළඟ තියෙන ලක්ෂණේ. අපේ ඇසට රූපයක් පේනකොටම ඒ රූපයේ පෙනිච්ච ස්වභාවයම වර්ණ රූපයයි ආවේ කියන එක දැනගෙන එතනම නිරුද්ධ වෙන ආකාරයේ දැක ගැනීම කියන මේ කියන්නේ. හැබැයි තව කෙනෙක් ඉන්නව එහෙම සම්මා සතියක් නැහැ. එයාට මේ දූතයෝ දෙන කොහොමද දෙන්නේ? එයාට මේ දූතයෝ දෙන්නේ බාහිර රූපයක් තියෙනවායි කියලා. ඒ එන පණිවිඩයේ ඇතුල් වෙන්නේ කොහොමද? සම්මා සතිය නැමැති මුරකාරය නෙවෙයි ඉන්නේ, අසීහිය නැමැති මුරකාරය ඉන්නේ. ඌට යන්න දෙනවා. නගර හිමියාට තොරතුරු අරන් යනවා. අරගෙන ගිහිල්ලා දීලා මොකද කරන්නේ? අරගෙන දීලා ඌ ආපු පාරේ නෙවෙයි යන්නේ, වෙන පාරකින් යන්නේ. ඊට පස්සේ අර නගර මැද ඉන්න නගර හිමියට මොකද වෙන්නේ? නගර මැදම ඉන්නවද? නගර මැද ඉන්නේ නැහැ, ඌ එළියට යනවා. එළියට ගිහිපු ගමන් ඌ අනතුරටපත් වෙනවා. මේක ඉතාම සියුම් කාරණයක්. මෙන්න මේ කරුණ තේරුම් ගන්න තමයි අපට බුද්ධිය ලැබිලා තියෙන්නේ. අපට බුද්ධිය ලැබුණේ ડોක්ටරේට් එකක් අරගෙන මාන්නෙන් ඉන්න නෙවෙයි ඈ. ડોක්ටර් කෙනෙක් කියලා මාන්නෙන් ඉන්න නෙවෙයි අපේ බුද්ධිය ලැබිලා තියන්නේ. අපට බුද්ධිය ලැබුණේ මෙන්න මේ අතරට අවබෝධ කරගන්න. අපිට මේ මනුස්සාත්ම භාවයත් ලැබුණේ මේකට. ඒ විතරක් නෙවෙයි. ඇතැම් විට මේ ඇමරිකාවට එන්න ලැබුණෙත් ඒකටමයි. ඇතැම් විට මේ පැසිදෙනා කිට්ටුවේ ඉන්න ලැබිලත් ඇත්තේ ඒකින්ද වෙන්නත් පුළුවන් සමහරට. පින්නතුනි මේ යථාර්ථය අවබෝධ කරගන්නම තමයි අපි මේ ලෝකෙට ආවේ. ඒක තමයි අපේ ජීවිතයේ පළවෙනි ඉලක්කය බවට පත් කරගන්න ඕන. ඉහෙළම ප්‍රමුඛත්වය දෙන්නට ඕන මෙන්න මේක. එහෙම නැති වුණොත් අනිත් හැම මොහොතෙම අපි ජීවිතේ බාහිරට ගිහිල්ලා බාහිර රූප ශබ්ද ආදිය තුල ගැලිලා අපේ දුක් සැප වලට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියන්නේ මෙන්න මේක තේරුම් කළ දීලා හැකිතාක් දුරට සමත විදර්ශනා තුල පුද්ගලයා හික්මවනවා. අපේ විසිරලා තියෙන සිත හැකිතාක් දුරට සමත කමටහනකින් ඒ කාර්මුණකට ගන්නවා. ඒ අතරේ හැම මොහොතම සිදුවන අනිත්‍යතාවය නොනින් මෙනෙහි කරනවා. යම් කිසි දවසක තමන් දුක නිදහස් වෙන කැමති නම් පිනතුනි මෙන්න මේකයි මාර්ගය. ඔබට අද ඇතමිට බැරි වෙන්න පුළුවන් වැඩ නිසා. නමුත් අවුරුදු 25ක් ගිහිල්ලා හරි ඔබ දුක නිදහස් වෙන කැමති දවසක් ආවොත් එදාට හරි මතක් කරගන්න දුක නිදහස් වෙන තියෙන මේකයි කියලා. අපිට කොච්චර දරුවෝ හිටියත් ඔබට කියලා දරුවෝ 10 දෙනෙක් ඉඳලා ඒ 10 දෙනාටම ડોක්ටරේට්ස් 10ක් කරන් දීලා ලෝකේ රටවල් 10ක රාජ්‍ය නායකයන් කළත් ඔබ දුකේ නිදහස් වුණා වෙන්නේ නැහැ. දුකේ නිදහස් වෙන නම් මේකයි මාර්ගය. පින්නතුනි කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ මාර්ගෙ හිටියොත් ඒ කෙනාගේ දෛනික ජීවිත අසාර්ථක වෙයි කියලා නේද? ඔය හාමුදුරු කියන විදිහට හිටියොත් අපි කොහොමද කඩේ යන්නේ? අපි කොහොමද නෝනට සලකන්නේ? මහත්යෙක් වැඩ ටික කරන්නේ, රැකියාව කරන්නේ කොහොමද කියලා හිතේ නේද? පින්නතුනි මේ ධහම දන්න කෙනා නොදන්න කෙනාට වඩා ජීවිතය සාර්ථකයි. මේ ධර්මයේ ඉහෙලීම පසක් කරපු රහතන් වහන්සේලා තමයි පින්නතුනි මේ ලෝකේ බුද්ධිමත්ම විදියට හුඟා දුරදිග බලන්න වැඩ කළේ. බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පාල තුන් මාසයක පස්සේ රැස්වෙච්ච මහරහතන් වහන්සේලා නිකං රහතන් වහන්සේලා නෙවෙයි අභිඥාලාභී රහතන් වහන්සේලා මේ සම්බුද්ධ ශාසනය අවුරුදු 5000කට වඩා යන විදියට සම්පූර්ණම සැලසුම් හැදුවේ කවුද? සැලසුම් හැදුවේ මේ දර්ශනය පසක් කරපු උත්තමයෝ. ශ්‍රී ලංකාව ඉදි කරපු රුවන්වැලි සෑය, ලෝවාමා ප්‍රාසාදය, මිරිසවැටිය මේ නිර්මාණවලට දායකත්වයේ මඟ පෙන්වීම සැලසුම් හැදුවේ කවුද? සැලසුම් හැදුවේ පිනතුනේ කළ හිටිය රහතන් වහන්සේලා. ජයශ්‍රී මහබෝධිය රෝපණය කරන්නේ කවුද කියන එක තීරණය කරේ කවුද? ශ්‍රී ලංකාවේ අනුරාධපුරයේ තියෙන ජයශ්‍රී මහබෝධිය රෝපණය කරේ කවුද? දන්නවද? ජයශ්‍රී මහබෝධිය වඩමවන්න මුල්ුණේ ඔය සංගමිත්ත මෙහෙණිය දේවනම්පියතිස්ස රජතුමාගේ කාලේ. නමුත් හිටියේ කවුද ඒක? හිටියේ පින්නතුනේ එතන හිටිය ඉතාම අප්‍රකට කෙනෙක්. ඒවලේට තෝරගත්තු කෙනෙක්. ඇයි ඒ? එහෙම කළේ. බැරි වෙලාවත් රජතුමා රෝපණය කරා නම් මේ බෝධිය ඉදිරියේදී රජතුමාට අකමැති කෙනෙක් ආවොත් මේ බෝධියට හානි කරන්න තිබුණා. රජතුමාට තියෙන අමනාපය මේ බෝධියෙන් පළිගන්න තිබුණා. ඒක නොවන විදියට ඒ තරම්ම දුරදිග බලලා මේ ස්වාමීන් වහන්සේලගේ මඟ පෙන්වීමෙන් කටයුතු කළා. සාමාන්‍ය ලෝකයේ කෙනෙක් ගොඩනැගිල්ලක් හැදුවතින් නැත්නම් යම්කිසි පාලමක් හැදුවතින් වගකීම ගැරන්ටිය කොච්චර කාලයකටද සාමාන්‍ය ලෝකේ? අවුරුදු 100යි වැඩිමනොත් 200යි උපරිමනොත් 500යි. නමුත් මේ අනිත්‍යතාවය පසක් කරපු මේ ලෝක යථාර්ථය ප්‍රත්‍යක්ෂ කරපු රහතන් වහන්සේලගේ මඟ පෙන්වීමෙන් හදපු රුවන්වැලි සෑය ආදී ඉදිකිරීම් වල වගකීම කොච්චර කාලයකටද? අඩුම ගානේ පිනුතුණු වසර දහසක් ලොකු පිළිසකරක් නොකර ගෙන යන්න පුළුවන් විදිහට හැදුවා. බලන්න පිනුතුණි ජීවිතයේ සාර්ථක දුර දක්නා නෝනින් වැඩ කරන්නේ මේ අවිද්‍යාව තුල ඉන්න කෙනාද? අවිද්‍යාවෙන් මිදලා මේ දර්ශනයෙන් ඉන්න අනිත්‍යතාවය මෙනෙහි කරන කෙනාද? පින්නතුනි අනිත්‍යතාවය මෙනෙහි කරන කෙනා තමන්ගේ පවුල ගැන විතරක් නෙවෙයි, තමන්ගේ රට ගැන විතරකුත් නෙවෙයි, මුළු ලෝකෙම ගැන හිතලා වැඩ කරනවා. මේ මනුස්ස ලෝකෙ විතරක් නෙවෙයි පින්නතුනි, මුළු තුන් ලෝකෙ ගැනම හිතලා වැඩ කරනවා. ඒතනන් දුරදැක්මකින් වැඩ කරන්නේ මෙන්න මේ දර්ශනයත් එක්ක. ඒ දර්ශනයෙන් පෝෂණය ලැබපු රටක තමයි ඔබ ඉපදුනේ. ඒක අමතක කරන්න එපා. එදා මිහිඳු මහරහතන් වහන්සේගේ කාලේ උන්වහන්සේ ලංකාවට බුදු සමග රැගෙන ආවේ බුදුහාඳුරු පිරිනමන කාල අවුරුදු 236කට පස්සේ. එතෙන් ඉඳන් බුද්ධ වර්ෂ 440 දක්වා වලගම්බා රාජ සමය දක්වා තවත් වසර 200ක් විතර මේ ධර්ම රැකගෙන ආවේ ශ්‍රී ලාංකික ස්වාමීන් වහන්සේලා. ඊට උදව් කළේ ශ්‍රී ලාංකිකයන් රජවරු දායකයන්. ඒ ඉතිරි කරපු ධර්ම තමයි අද ලෝකෙම තියෙන්නේ. ඒ නිසා තමයි පින්නතුනි තේරවාදී බුදු සමය විතරක් නෙවෙයි මුළු සමස්ත බුදුදහම ළඟදීම ශ්‍රී ලාංකික බෞද්ධයන්ට ඒ අතීතයේ ගෞරවයට තාම සලකනවා. ඒ නිසා තමයි වෙසක් දේ කියලා සමරන කොට වෙසක් කියන වචනේ සිංහ භාෂෙන් ගිහුව වචනයක්. බෞද්ධ කොඩිය, ෂඩ්වර්ණ යුක්ත කොඩිය කාගේ නිර්මාණයක්ද? ශ්‍රී ලංකාවේ නිර්මාණයක්. ඒ නිසා ලෝකේ බෞද්ධයන් රැස් වෙන කුමන රටක බෞද්ධයන් රැස් වුණත් කුමන රටක වෙසක් උත්සවය සැමරුවා සමරන්නේ ශ්‍රී ලාංකිකයන් නිර්මාණය කරපු බෞද්ධ කොඩිය යට තියඳගෙන වෙසක් දේ කියලා තමයි සමරන්නේ. වෙසක් කියන වචනේ සිංහල භාෂාවෙන් ලෝක ශබ්දකෝෂ වලට ගියේ. මේ අතීතය, මේ අභිමානවත් අතීතයක් අපිට තිබුණ ඉස්සර. හැබැයි දැන් ඒක අපේ ගිලිහිමින් තියෙන්නේ. බුරුමේ වගේ රටවල් තාම ඔවුන්ගේ අනන්‍යතාවය රැකගෙන ඔවුන්ගේ අනන්‍යතාවයත් එක්කම ලෝකෙට යනවෝ. අපි ඇතැම්මිට ලෝකෙට යද්දී අපි අර මුල් හර පද්ධතියෙන් අපි අහිමි කරගෙන යන්නේ. අපි හිතන් ඉන්නේ ලෝකෙ අනිත් පැත්තක එකට ඉන්න ඕන කියලා. අපේ මුල් සාර ධර්ම අමතක කරලා තමයි ලෝකෙට යන්නේ. නමුත් වෙනතින් ලෝකෙ සමහර බුද්ධිමත් ජාතීන් ලෝකෙ කොහේ ගියත් එයාගේ තමන්ගේ මූලික ජීවිතයේ මුලින් ලැබිච්ච ඒ සාර ධර්ම හර පද්ධතිය ලෝකෙට අරගෙන තමයි යන්නේ. එනිසා වෙනතින් අපට බුදුදහම කියන්නේ බෞද්ධයන් විතරක් අයිති දෙයක් නෙවෙයි. ලෝකෙ යම් තාක් බුද්ධිමත් කෙනෙක් කියලා ඉන්නවනම් ඒ හැම දෙනාටම අයිති දර්ශනයක් මේක. ඇයි බුදුහාඳුර දේශනා කරේ උන්වහන්සේගේ පුද්ගලික අදහසක් නෙවෙයි. උන්වහන්සේ දේශනා කළේ ලෝක යථාර්ථය. බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ වුණත් නොවුණත් මේ යථාර්ථය හැම කල්හිම තියෙනවා. බුදුහාඳුරන්ට අපි ගරු කරන්නේ මේ කල්පය තුළ උන්වහන්සේ තමයි පළවෙනි වතාවට මේ අනාවරණය කරගත්තේ. අනාවරණය කළ ලෝකෙට දේශනා කරන නිසා අපි උන්වහන්සේට ගරු කරන්නේ. නමුත් උන්වහන්සේ අනාවරණය කරේ මේ උන්වහන්සේගේ නිර්මාණයක් නෙවෙයි ලෝක යථාර්ථය. ඉතින් ඒ අසාරතය තුල පෙනුතුනි හැකිතාක් දුරට තමන් අධ්‍යාපනයෙන් ආර්ථිකයෙන් සෞඛ්‍යයෙන් සදාචාරයෙන් දිනු වෙන්න කම්මස්සකතා සම්මාදිට්ඨිය තුල ඉඳගෙන හැකිතාක් දුරට දාන සීල භාවනා කරන්න. ඒ වගේම තමන්ට කියලා අමල තාත්තල ඉන්නවනම් තමන්ගේ දෑතින් මෙයට සලකන්න. දැන් ඔබ ලොකු ආදර්ශයක් දුන්නේ ඔබගේ දරුවන්ට නිවසේ තියාගෙන මාමට තාත්තට හොඳට සැලකුවා. මේක ලොකු ආදර්ශයක්. එතකොට දරුවෝත් දන්නවා තමන්ගේ අමර තාත්තට අනාගතේ කොහොමද සලකන්නේ කියලා. ඒ නිසා දරුවෝ ඔබට සලකන්නේ ඔබ දරුවන්ට සලකන විදිහට නෙවෙයි. දරුවෝ ඔබට සලකන්නේ කොහොමද? දරුවෝ ඔබට සලකන්නේ ඔබ ඔබගේ අමර තාත්තට සලකපු විදිහට. ඒ නිසා අම්මා තාත්ත බලන්න යන්න වෙලා නැහැ කියලා දරුවන්ට එම කිව්වනම් දරුවොත් එහෙම ලොකු නම් කියයි. අපිට වැඩේ කියලා. අම්මා තාත්තා දෙන්නටම තමන්ගේම දෑතින් සැලකුවා නම් තමන්ට ඇතැමිට දරුවෝ නොහිටියත් අන්තිම මොහොතේ තමන්ට සලකන කෙනෙක් ඉන්නවා. ඒක තමයි කර්ම චක්‍රය කියලා කියන්නේ. ඒකට වෙන පිළිසරණක් අවශ්‍ය නැහැ. ඇතැමිට දරුවෝ හිටියත් නියම සැලකිල්ලක් නොලැබෙන්නේ මේ කුසලයේ තමන්ගේ අතින් ගිලිහුනොතින්. ඒ නිසා ඔබ කලේ මහා කුසලයක්. ඒ තාත්තට හොඳට සැලකුවා. ආහාර පාන ආදියෙන් බෙහෙත් තෙත් වලින් වගේම ධර්මයෙන්ොත් ඔබ උතුම්ම සැලකිල්ල කළා කියලා හුඟක් සතුටට පත් වන්න. ඉතින් මේ රැස් වෙච්ච හැම දිනෙකම බොහොමත්ම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කළා. ඉතින් ඒ ධර්ම ශ්‍රවණය කිරීමෙන් අපි අපේ හිතේ පින් සිටිවිලි ඇති කරගත්තා. ඒ ජනිත කරගත්තා වූ මේ උතුම් කුසල ධර්මයන් අද විශේෂයෙන් පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වන මීට දින කිහිපට කලින් මිය ගිය ආදරණීය පියතුමා, ඥාතිවරයා, තිස්ස සෙනවිරත්න මහත්මා මේ පින අනුමෝදන් වේවා. මේ පින සුවපත් විය හැකි යම් තාක් ඥාති මිත්‍රාදීන් වෙත්නම් මේ සහභාගී වෙච්ච හැම දෙනාගේම නමින් ඒ සියලුම ඥාති හොද මේ පින් අනුමෝදන්ව සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි මියගේ ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කරමු ගාතාව කියලා. ඉදං මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු. ඉදං මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු. රැස් කරගත් නියුතුම් පුණ්‍ය ධර්මයන් අපේ දෙවියන්ටත් අනුමෝදන් කරවමු. සම්මිය දෘෂ්ටික පින්ගමිට දෙවියනොත් මේ පින් අනුමෝදන්ව පින තුනේ හැම දිනාටම දෙවියන්ගේ දැහැමේ රැකවරණ ආශිර්වාදය සැලසේවා. ඉතින් මෙතන රැස්වෙච්ච බොහෝ දෙනෙක් තමන්ගේ අමරණ තාත්තට සලකන බොහොම ගුණවත් අය. ඒ වගේම අපේ ශ්‍රී ලංකාවට බොහොම ආදරය කරන පින්වත්තුන් හුඟ දෙනෙක් මෙතන ඉන්නේ. ඉතින් ඔබ හැම දිනාටම තවත් බොහෝ කාලයක් නිදුක්ව නිරෝගීව ජීවත් වන්නට දෙවියන්ගේ ආශිර්වාදය රැකවරණයක් සැලසේවා. දෙවියන්ටත් මේ පින උතුම් වූ නිවන් පිණසම හේතු වේවා කියන පැතුමෙන් අපේ දෙවියන්ටත් පුණ්‍ය ආනුමෝදනා කරමු. ගාථාව කියලා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. හඳේ පින්නතුනි, අද අප මේ සාකච්ඡා කරපු ධර්ම කරුණු වලින් පින්නතුන්ට දහම් ගැටළු එහෙමත් තියෙනවා නම් අහන්නට පුළුවන්. Okay, we discuss the Buddha's message. Okay, when we discuss Buddha's teachings, it can be divided into three. One of them is how we succeed this life. If someone wants to succeed this life, Buddha has explained, we have fulfilled four things: education, employment, morality, and health. These four things are very important in the first level. Even though you believe a God or not, even though you believe Buddha or not, even though you believe next life or not, it doesn't matter. Everyone who are born in the world likes to fulfill these four things. There are a lot of teachings that we can see in Buddhism, how we succeed in these four areas: education, employment, ethics, and health. This is the first step that Buddha has explained. The second step that Buddha says, with the understanding of the karmic law, we have to fulfill three meritorious deeds: practicing generosity, morality, and meditation. Dana Sila Bhavana. When we go to the next level, especially we have a very special understanding that the karmic law. What is the karmic law that Buddha explains? Whatever we do with intention, physically, verbally or mentally, we will have the same results. When our mind is polluted with negative thoughts, the results are negative. If our mind is pure with positive thoughts, with generosity, loving kindness and wisdom, then results are fruitful. The results are not only hereafter, but in this life, we can see the results when we practice three meritorious deeds. That is why Buddha says, Sukho Punya Suchyo. If you practice meritorious deeds, you can see happiness in this life. Not only these three meritorious deeds that Buddha explained, with the understanding of the dependent origination, impermanence, we have to go to the next level. Why we should go to the next level? Even though we practice these three meritorious deeds, we have some challenges that we can overcome, that we are unable to overcome with these three merits. Buddha has explained the three avoidable challenges that we have in our life. They are aging or decay, death and rebirth. These are the main challenges that we have in our life. That is why we have to enter another step that Buddha has explained. With understanding of the dependent origination, it means whatever we experience at the moment, we have no ready-made things in outside or inside. We create something through our senses according to present mental condition. When our mind is polluted with ignorance, we think there is something outside. Then our mind is fixed in outside. But first of all, Buddha explained how we depend on inside. When we experience something, suddenly we should know happiness or suffering arises because of not outside, because of my mental condition at the moment. With this understanding, gradually we go to the deeper level. What is the understanding of impermanence? Whatever we experience at the moment, that experience didn't come to the present from the past. That experience will not go to future from the present. The experience that we receive at the moment arises and ceases at the moment. This is the reality that Buddha has explained. If we can live in this wisdom, understanding, it means at the moment nobody can disturb our peace of mind because we depend on inside. But ordinary people usually depend on outside. That is why they are suffering. That is why sometimes they are happy. Their happiness or suffering depends on outside. But Buddha explained the way how we depend inside, how we depend our wisdom. If we can make a refuge depending on inside, practicing Dhamma, that is the real refuge that we should make in our life. That is why Buddha says, dwell with yourself as an island, as a refuge, with no other refuge. Atta dipa bhikkave viharatata sarana na anya sarana. Again Buddha says, dwell with the Dhamma as an island, as a refuge, no other refuge. Dhamma dipa bhikkave viharatata dhamma sarana na anya sarana. This is the path that Buddha has explained in his life for 45 years. In his all teachings, Buddha wanted to explain us how we overcome suffering. The main teachings in Buddhism focus on getting rid of suffering and recognizing suffering. This is the path that we should practice in our life if we really like us, if we really love us. This is the path that Buddha explained. This is the short introduction that I told in this time. Okay, thank you so much for your good attention. By the power of all these meritorious activities, especially you wish to transfer merits to your beloved departed relative, your father, Mr. Tissa Sinivaratna, by the power of all these meritorious activities, may he enhance his spiritual energy, may he have a better life, finally, may he attain final bliss of liberation. With that intention, please say sadhu, sadhu, sadhu. Me siyaluma puna dharmayange balen, me pinmat hama denatama, melawasen kayika manasika suwapath bhave labewa, dinen dina, aayusen varnen nirogi bhaven, me attange jeevithawata aashirwade salasewa. දිනෙන් දින ධර්මයේ හැසිරෙන්න විවේකය ඕනෑකම ශ්‍රද්ධාව ධෛර්යය ඇති වේවා. මේ සියලු පින්කමලා නිසංසයෙන් අප හැම දිනාටම මේ ජීවිත කාලය තුළදීම ආධ්‍යාත්මික දියුණුවේ ඉහළම ඉලක්ක වලට ලං වෙන්නට සියලු ශක්තිය ධෛර්යය වාසනාව සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නින්දුක්ඛම් භයං පන්තා ච නිබ්බයං සෝකං පන්තා ච නිස්සෝකං හොන්තෝ සම්බේ පිපානිනෝ දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා බ බියෙන් පෙළෙන සත් බිය නැති වෙත් සොවින්ත වෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා හැම දිනාටම තෙරුවන් සරණයි.